2013 වසරේ 3 මාසේ 9 භාවනා වැඩසටහන. නිවන් මඟ සොයා යනවා කියලා කියන්නේ ආත්මයට වෛර කිරීමක් නොවේ. සසරට වෛර කිරීමක් නොවේ. සසර සමග ගැටීමක් නොවේ. සසර එපා කර ගැනීමක්, තිත්ත කර ගැනීමක් නොවේ. ඒක එහෙම නේද? ඒක එහෙමයි. අපි මේ නිවන් දකින්නවා කියලා හොයන්නේ සැනසීම කොහොමද දකින්න කියන එකයි ඒකේ තේරුම. නිවන කියන්නේ නිවුණ, ගිනි ගන්නෑ, දැවෙන්නේ නෑ. එහෙනම් අපි කවුරුත් කැමති ආසයි සැනසීම හොයන්න. එහෙමනම් මේ බෞද්ධයෝ ළඟ පැතිරිලා තියෙන සංකල්පය වැරදි. ආත්මය නැති කරගන්න උපදින එක දුකයි නේ, මේක මහා ජරා ගොඩක් කියන අදහස සම්පූර්ණම ඍණාත්මක සංකල්පයක්. ඒක වැරදි. ඒක නිසා තමයි බෞද්ධයෝ අධ්‍යාත්මිකව සහ බාහිරව පිරිහීමකට ලක් වෙලා තියෙන්නේ. එනිසා සැනසීම සොයා යන ගමනක් වඩාත් ප්‍රීතිමත් ජීවිතයක් සොයා යන ගමනක් තමයි නිවන කියලා කියන්නේ. දැන් අපි ඒක එහෙම හොයන්නේ ඇයි? එහෙම අපි ඒක හොයන්නේ අපි ළඟ දුක කියන සත්‍ය, දුක කියන ස්වභාවයට අපි හසු වෙලා ඉන්නවා. දැන් අපි මේ උත්සාහ කරන්නේ මොකද්ද? ඒ දුක කියන ස්වභාවයෙන් නිදහස් වෙන්න, සමුදේ වෙන්න. වෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට අපිට මේ මොහොතේ දුකක් නැති වෙන්න පුළුවන්. ඒත් අපි දන්නව නොවන විහිදුවා බලනකොට අපිට අනාගත දුක් වලින් බේරෙන්න ක්‍රමයක් නැහැ කියලා. එහෙමනම් අන්න ඒකට විසඳුමක් අපි දැන්ම හදා ගන්නවා. මට එක මහත්මයෙක් කියු දෙයක් තමයි, ඔව් මේ රටේ නීති ශාස්ත්‍රයේ ඉන්න ඉහළම පුජ්‍යලෙන්. එයා කිව්වා, හැමදෙරේ මට ආරක්ෂාව හොඳයි, යාන වාහන හොඳයි, සල්ලි තියෙනවා, ගෞරව සම්භාවනීයත්වයක් තියෙනවා, මට මොකක්වත් බයක් නැහැ. මට එක දෙයක් ගැන බයයි. මොකක්ද? මම වයසට ගියාම එක තැනකට වෙයි, ලෙඩ වෙයි, මේ ඇඟ වැහැරේ කියලා මට හරි බයක් දැනෙනවා. ඉතින් මම ඒකට ව්‍යායාම කරනවා, දුවනවා, බෙහෙත් බොනවා. ඉතින් මම ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ වුණාට මම දන්නවා ගිය වසරට වඩා මේ වසරේ පොඩ්ඩක් ඇක්කුම් වැඩි වෙනවා. ඉතින් මට දැනෙනවා හැමතිස්සෙම මං ඇඳට වැටේ. ඉතින් මං එහෙම ඉන්න කැමති නෑ. ඒක තමයි මට තියෙන එකම බය. ඉතින් ඒ වගේ මිනිස්සුෙකුට ජීවිතෙන් ගැලවෙන්න බැරි ස්වභාවල් තියෙන. ඉතින් ඒ බයත් මානසිකව තියෙන දෙයක්. මානසිකව තියෙන දෙයක්. දුක කියන්නේ මානසිකව තියෙන දෙයක්. භෞතිකව තියෙන දෙයක් නෙමෙයි. ගහක් යට ඉඳගෙනත් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්, රජ මාලිකාවක ඉඳගෙනත් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් අපි දැනගත්තොත්, ඒ තමයි මේ නිවන. ගහ යටත් සැනසෙල්ල නැහැ, මාලිගාවෙත් සැනසෙල්ල නැහැ, මේ නිවන දැනගත්තේ නැති වුණොත්. සැබෑ සතුට. දැන් මේ පුහුදුන් ලෝකයේ සතුටයි කියලා යම් යම් දේවල් වලින් සතුටු වෙනවා. ඒවා පූර්ණව බලන කල්හි, ඥානවන්තව බලන කල්හි ඒවා අපිට පේනෝ අල්ප ආස්වාද කියන ගණේට වැටෙනවා නේ. කාර් එකක් අරගෙන ආස්වාදයක් විඳිනවා, කයක් හදලා ආස්වාදයක් විඳිනවා, ඈ නිලතල අරගෙන ආස්වාද විඳිනවා, ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය නිසා ආස්වාදයක් විඳිනවා. ඒවත් තියෙනවා. හැබැයි ඒකට කියන්නේ අල්ප ආස්වාද, කුඩා වූ පොඩි වූ ආස්වාද. දැන් කුඩා ළමේ කව කටු පෙට්ටියක් ගත්තාම ලොකු ආස්වාදයක් විඳිනවා යා. Tamanta ලස්සන සපත් දෙකක් හම්බුනහම ලොකු ආස්වාදයක් විඳිනවා. ඉතින් ඒ කුඩා කාලේ අල්ප ආස්වාදය. ඊළඟට ලොකු වුණාම අපි හිතනවා මේක තමයි ලොකු ආස්වාදේ කියලා. නමුත් මහරහතුන් කෙරෙහි ගලපා බලනකොට මේකත් හරිම අල්ප ආස්වාදයක් තමයි අපි විඳින්නේ. එතකොට මේ සතුටේ උපරිමය සොයාගෙන යන එක තමයි නිවන කියලා කියන්නේ. දුකේ උපරිමයනේ දැන් යන්න පවුන්දෝ ඒක නෙමෙයි වෙන්න ඕන. සතුටේ සැබෑ සතුටේ උපරිමය සොයාගෙන යනවා. එතකොට සතුට කියන්නේ නරක දෙයක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට නිවන් දකින්න බෑ. එතකොට ඔහුගෙන් ඇහුවාම සතුට කියන්නේ මොකද්ද කියලා, අර අල්පාශ්වාදයන් තමයි ඔහු හිතාගෙන ඉන්නේ මේ සතුට කියන නාමය. නමුත් ජීවිතයේ අත්දැකීම් බහුල වෙච්ච කෙනෙකුට තේරෙනවා ඒව තුල සතුට නෑ කියලා. එහෙනම් පුහුදුන් අය සතුට තියෙනවයි කියලා හිතන තැන නෙමේ සතුට තියෙන්නේ. එහෙනම් වින්දනාත්මක සතුට නෙමේ, මේක අවබෝධාත්මක සතුටක්, මේක අවේදීත සතුටක්. පුහුදුන් සත්වයාට තියෙන විඳින සතුට, හිතට විඳිනෝ සංවේදී මට දැනිනෝ කියලා කියනවා. එතකොට විඳින සතුටක් ඇයි විඳින්නේ? තමන් සිතන පරිදි, තමන්ගේ ආකල්පය පරිදි, තමන්ගේ ඉදිරියේ මැවෙනවා නම් හැම දෙයක්ම අපේ හිතට දැනෙන්නේ සතුටක් නේද? දැන් අපි කන්න ආහාරය කැමති කෙනෙක් අරගෙන ආවොත් ඔන්න සතුටක් දැනෙනවා. මම ආසම දේ අරගෙන ආවා. අපි කැමති වර්ණයෙන් ඇඳගෙන ආවොත් අන්න අපි සතුට වෙනවා. අන්න මම කැමතිම පාට තමයි ඔය ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි කැමතිම විදියට කතා කළොත් අන්න අපි සතුට වෙනවා. මම කැමතිම විදිය ඔය විදියට කතා කරනවට. ඈ එක එක් විදි තියෙන පෞරුෂයන් බලාපොරොත්තු වෙනවා. එක එක ස්වરૂප බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ යම් හැසිරීම් ජීවිතයේ තිබුණොත් එහෙම හොඳ විදියට යහපත් විදියට එයා කැමති පරිදි තිබුණොත් ඒකට කියනවා ඔන්න මම කැමතිම කියලා. ඕක තමයි තමන්ගේ සතුට ඇති වෙන්නට හේතුකාරකය. හැබැයි ඕක එක එක පුජ්‍යලයන්ගෙන් විවිධයි. ඒක පුජ්‍යලයන්ගේ විවිධයි. අපිට කියන්න බෑ මේ ආකාරයෙන්මයි හැමෝම සතුට වෙනවයි කියලා කියන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට අසතුට කියලා කියන්නේ තමන් සිතන පරිදි යමක් සිදු නොවන තැන ඕනම තැනක සිදු වෙන්නේ අසතුට. එහෙමනම් මොකද්ද මේ සතුට? කැමති දේ ලැබීමේ සතුට. කැමති දේ ලැබීමේ සතුට ඔන්න ප්‍රීති හැටියට සලකනවා. කොහොම කැමති දේවල් වලින් සතුට වෙවි යන මේ මිනිසයා පිරෙන්නේ කවද්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. පූර්ණත්වයටපත් වෙන්නේ ඔබේ සතුටෙන් උතුරා යන දවසක් ඇති කියන දවසක් තියනවද කියලා අහනවා. නෑ. මහා සාගරේ පිරීලා උතුරා ගියත් මිනිස් සිතනම් පිරී උතුරා යන්නේ නැත. මිනිස් සිත පිරී උතුරා යන්නේ නැත. ඉතින් කෝටියක් තියෙන කෙනා කෝටි දෙකක් හම්බ කරන්න බලනො, 1000ක් තියෙන කෙනා 2000ක් හම්බ කරන්න බලනො, 100ක් තියෙන කෙනා 200ක් හම්බ කරන්න බලනො ලෝකේ. ඒක භෞතික උදාහරණයක් ගත්තට පරමාර්ථ කාරණයක් අපි කියලා දෙන්නේ භෞතික ක්‍රමයේ ඒ ක්‍රමයට යද්දාවි. මානසික ක්‍රමයයි වෙනස් වෙන්න ඕන. මානසික ක්‍රමයේ තුල ඒ තුල යථාර්ථයක් සතුටක් ආත්මයක් තියෙනවායි කියන සිතීම තමයි වරද. භෞතික දෑ තිබීම හොඳයි. ඒක ලෞකික ජීවිතයේ අවශ්‍යතාවයන් පූර්ණත්වයට පත් කර ගැනීමට භෞතික දෑ අවශ්‍යයි. හැබැයි ඒ භෞතික ක්‍රියාවලියයි අධ්‍යාත්මික ක්‍රියාවලියයි සමාන්තර කරගන්න එපා. භෞතික ක්‍රියාවලිය කියන්නේ ඊටාම සරල සහ පටු ක්‍රියාවලියක්. ඒක ඔහොම පටු ක්‍රියාවලියක් තියෙන්නේ. ඒකින් කරගන්න පුළුවන් දේවල් ටික තමයි ඉන්න නිවහනයි, ආහාර පාන ටිකයි, යාන වාහන ඇඳුම් පැළඳුම් ටික සම්පාදනය කරගන්න සිව්පසේ හදාගන්න පුළුවන්. ඒකතොට සිව්පසයෙන් කළමනාකරණය කරලා අධ්‍යාත්මය හදන්න බෑ. සිව්පසය අඩු වුණාද වැඩි වුණාද කියලා ප්‍රශ්නයක් නෑ මේ අධ්‍යාත්මයට. ඒ නිසා අධ්‍යාත්මික ලෝකේ වෙනම ගන්න ඕන පරමාර්ථ ධර්ම. ඒ නිසා ගාව ගන්න එපා. සම්මුති ජීවිතේ වෙනස් කිරීම කරන්න එපා. ඒකේ ඒ ක්‍රම වේදයට යන්නේ ඒක සම්මුතියක් හැටියට සලකන්න. එහෙමනම් මේ අධ්‍යාත්මික ලෝකය තුළ සැබෑම සැනසෙල්ල අපේ මනසේ කොතනද තියෙන්නේ? කොයි විදියට මනස හසුරුවනකොටද මේ සැනසෙල්ල අපිට හසු වෙන්නේ? දැන් රේඩියෝ එකේ තියෙනනේ ලයින් ගොඩාක් තියෙනවා. 85.5 95.5 ඈ 102.3 හොම කියද ගොඩාක් එක එක ලයින් තියෙනවා, චැනල්ස් තියෙනවා. ඉතින් චැනල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපේ හිතෙත් ඔය වගේ චැනල්ස් තියෙනවා. ලෝභ චැනල්ස් අහුවෙනවා නේද? ද්වේෂ චැනල් එක අහුවෙනවා හිටව ගමන් නේද? මාන චැනල් එකක් අහුවෙනවා. එක එක චැනල්ස් එක එක වෙලාවට අහනවා අපි ජීවිතේ දාගෙන නේද? ටියුන් කරගෙන අහනවා. නමුත් අපිට අහුන් නැති එක චැනල් එකක් තියෙනවා. මේ නිර්වාණය කියන චැනල් එක අහුන් නැහැ තාම. අන්න ඒක මේ ටියුන් කරගන්න ක්‍රමය තමයි මේ දේශනාවෙන් කරන්නේ. තේරෙන්නේ? අපි අර හැම චැනල් එකක්ම අහුවා. මේ නිර්වාණය කියන බුදුහාමුදුරුවෝ විකාශනය කරපු චැනල් එක තාම අහුන් නැහැ. ඒස අපි ඒ channel එක හොයාගෙන තමයි මේ යන්නේ. දැන් ඉතින් අපි හොයනවා මේ channel අතර ඒ channel එක තියෙනවද කියලා. නමුත් ඒ channel එක අපිට පේන්නේ නැති සීමාවක තියෙන නිසා ඒක පාරටම ඒක හසු වෙන්නේ නැහැ. බාණ්ඩ ගොනු වෙන්නේ නැහැ. මොකද මේක ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් නොවන නිසා අපි මේව කොහොම හොයන්නේ? ලෝකේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම. විද්‍යාඥයෝ, මනෝවිද්‍යාඥයෝ, පරේක්ෂකයෝ, ගවේෂකයෝ මේ කොහොම පණිවරුම් බවට පත්වන්නේ ඉන්ද්‍රිය ධර්ම තුල. ඉතින් අපි විශ්වාස කරගෙන ඉන්නවා මේ ඉන්ද්‍රිය දැනුම තුලම ඇති මේ නිර්වාණය කියන channel එකත් ඇති. දැන් අපි හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියනෝ ගියාට හම්බුනේ නැහැ. මනසේ එක ස්වභාවයක් තියෙනවා, මොන දෙයක් පිහිටවල තිබ්බත් මේ මනසේ ඒක හරියට අර එළියෙන් තියෙන අයිස් කැටයක් වගේ. අපි එළියකින් තැම්මොත් එහෙම අයිස් කැටයක් අරගෙන සීතකරණේ මොකද වෙන්නේ? ඒක දිය වෙලාම යනවා. ඉතින් මනස තුල බලන්න ඔබේ සතුට හරේ මොනවා හරේ දෘෂ්ටියක් සංකල්පයක් හරි මොනවා හරි තියලා තිබ්බහම ඕක මාසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් දිය වෙලා යනවා. මොකක්වත් තියෙන්නේ. එහෙමනම් මිනිස්සුන් මේ තුල මේ තියෙන. එතකොට කොහොමද වෙන ආගමික දෘෂ්ටි දිගට තියෙන්නේ කියලා අහන්න පුළුවන්. ඒව තියෙන්නේ මෙහෙමයි. ඒ දෘෂ්ටිය මනසට කවනවා, දවසට 5 පාර, 10 පාර, 25 පාර කවනවා. එහෙම කවලා තෙරපලා තමයි ඒ මනස දිගින් දිගටම තියාගෙන යන්නේ. වේදනාවයි. ඒ වේදනාව වැඩි වෙනෙහි තවත් එතනින් පිහිට ඉල්ලනවා. තව වේදනාව වැඩි වෙනවා. තවත් හයියෙන් එතනින් පිහිට ඉල්ලනවා. ඒක හරියට අර මිරිඟුව පස්සේ දුවගෙන යන මුවාට පිපාසය වැඩි වෙනවා. පිපාසය වැඩි වෙනකොට මුවාව වේගය වැඩි කරනවා. වැඩි කරන හේ වේගය පිපාසය වැඩි වෙනවා. පිපාසය වැඩි වෙන හේ වේගය වැඩි කරනවා. මොකක්ද අවසානේ හම්බෙන්නේ? පිපාසිත මරණය. අද ලෝකයට වෙලා තියෙන මොකද්ද? දුවල යදලා යදලා ඉල්ලලා කෑ ගහලා පිපාසිත මරණයක් ලැබෙනවා. නොසෑහෙන අපුත් අතෘප්තිකර මරණයක් ලැබෙනවා. ඒකේ විදියටම පවත්වාගෙන යන්නේ. ඒ නිසා නැත්තම් මනසේ ස්වභාවය ඕනම දෙයක් දී වෙලා යන ස්වභාවයක් තියෙනවා. අපිත් ඒ විවිධාකාර ආගමික බල දෘෂ්ටි නැති වුණත් අපිත් හැමදාම වෙන මොනව දෘෂ්ටියක් නැති වුණත් මෙතන තියෙනවනේ ඕනම කෙනෙක් ළඟ පොදුවේ තියෙනවනේ සක්කාය දිට්ඨිය. දැන් බෞද්ධයන්ට නෑ මුස්ලිම් දෘෂ්ටිය. බෞද්ධයන්ට නෑ කතෝලික ක්‍රිස්තියානි දෘෂ්ටිය. බෞද්ධයන්ට නෑ හින්දු දෘෂ්ටි නෑ කියමුකෝ. හරි යංගිසි බෞද්ධයෙක් ඉන්නව බෞද්ධ දෘෂ්ටියක් නෑ යාට. බෞද්ධකම දෘෂ්ටියක් හැටියට ගත්තා ඉන්නවනේ. එතකොට බෞද්ධ දෘෂ්ටියක් නෑ. හැබැයි මේ මොනව නැතත් ආගම පිළිගන්නේම නැති කෙනෙකුට වුණත් තියෙන දෘෂ්ටිය මොකද්ද? සක්කාය දිට්ඨිය තියෙනවා. එහෙමනම් කතෝලික කෙනාටත් මුස්ලිම් කෙනාටත් සිංහල කෙනාටත් දෘෂ්ටියක් ඇති කෙනාටත් නැති කෙනාටත් පොදුවේ තියෙන එකම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. එහෙනම් අපි බැහැර කරන්න ඕන ආගමික දෘෂ්ටිත් නෙමෙයි කිසිවක් නෙමෙයි. අපි බැහැර කරන්න ඕන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තමයි බැහැර කරන්න ඕන. සක්කාය දිට්ඨිය බැහැර කරන්න ඕන. එච්චරයි බැහැර කරන්න තියෙන ආගමික දෘෂ්ටිය ඔය තිබුණා. සක්කාය දිට්ඨි බැහැර කළාම ඉවරයි. මම මේ හරියට ඒක උදාහරණයකට දක්වන්නේ මේ ගොම් බඳින කණුව කියලා. අමාරුයි කියන්නේ. ඔබ නම් හරි ගොම් බඳින කණුවක් කියලා. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැමැති කණුවේ තමයි මිනිස්සු ආගම් බඳින්නේ. විප්ලව, දේශපාලන, දෘෂ්ටි, දර්ශන ඔක්කොම ජීවිතේ අල්ලලා බැඳලා තියෙන්නේ මම කියන දෘෂ්ටියේ තමයි අල්ලලා බඳින්නේ. කණුවක් වගේ බුදුරජාණන් වහන්සේත් එසේ උපමා කරලා තියෙනවා. ගොම් බඳින කණුවක්. සහරක් බඳින කණු තියෙනවනේ වෙල්ලෑවල් වල හිටවල තියෙන පොඩි කණු තියෙන. එදෙන්ට ගිහිල්ලා තමයි හරක බඳින්නේ. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන හරක් බඳින කණුවක්. ওই කණුවේ අවුරුත් ඇවිල්ලා එක එක ගොන්නු ගැට ගන්නවා. ඈ? එක එක ගොන්නුන්ට එක එක දෘෂ්ටි වලට එක එක ආගම් වලට නම් දාලා ඉතින් හරක් ඉන්නවනේ, රත්ති ඉන්නව, සුදු ඉන්නව, ඈ කළු ඉන්නව. ඒ වගේ දෘෂ්ටි වලටත් එක එක නම් තියෙනවා. අර ආගම මේ ආගම කියලා තියෙනවා. මේ ආගම ගිහින් අර සක්කාය දිට්ඨිය නැමැති ගොම් බඳින කණුවේ බඳිනවා. බැඳලා ඊට පස්සේ ඉතින් ඒ ඉතින් කණුවේ වැඩේ තමයි බැඳපේක උලගෙන ඉන්නවා. මොනව කරන්නද? විශේෂ දර්ශනයක් නැත්තම් චින්තනයක් නැත්තම් හිතලා බලන්න හැකියාවක් නැති පුජ්‍යලේකට තමයි කියන්නේ ඔබ නම් හරියට ගොම් බඳින කණුවක් කියලා. ඒ කියන්නේ ඕන දෙයක් පිළිගන්නවා. ඒ කියන්නේ බඳ ගොනෙක් ඕනෙයි ඉන්නවනේ. ඉතින් ඒ නිසා Tamanට චින්තනයක් තියෙන්නට ඕන. හරි දේ සහ වැරදි දේ මනාව තෝරා ගැනීමේ ස්වචින්තනයක් හට ගන්න ඕන. අන්න එවැනි කෙනෙක් ගොම් බඳින කණුවක් බවට පත් වෙන්නේ නැහැ. එයාගේ මනස තුළට, එයාගේ නුවණ තුළට එයා කවුරුත් කිව්වට කියන නිසා, පොතේ තිබුණ නිසා, උගතෙක් කියන නිසා, හිතවත් කෙනා කියන නිසා කියලා ගන්නෑ. අවු අපි ගොඩක් අය සමහරලාට තැවෙන්නේ මම මේ හිතවත් කෙනෙක් කිව්ව දෙයක් පිළිගත්තේ කියලා. බැංකුවල සල්ලි හැම දාලා අපි යාළුවෙක් දැම්ම, මාත් දැම්ම ඉවරයි. ඒ නිසා හිතවත්කමට කියන නිසා යාළුකමට මේ උගත්කමට පණිවරයක් කියන නිසා කියලා පිළිගන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ ඔකයි කිව්වේ. ඉතින් අර වගේ හිතවත්කමට පිළිගත්තා නම් ඒත් ඉතින් ගොම්බඳින කණුවක් කියලා. තමන් දර්ශනයක් ඇතුව යන ගමනක් වෙන්න ඕන. ඒක තමයි තමන්ගේ ජීවිතේ පිහිට බවට පත් වෙන්නේ. දැන් ওই විදියට ওই ක්‍රමයට අපි ආරම්භ වෙනවා. විමසුන් බුද්ධිය කියන එක අවදි කරගන්න ඕනනේ. ගමන යන්න ඉස්සෙල්ලම ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි අන්ධකාරයේ ඉන්නවා නම් මේ විමසුම් බුද්ධිය තමයි තියෙන ආලෝකය, ටෝච් එක, පන්දම. ඒක ඉස්සෙල්ල ඇති වෙන්න ඕන, අවදි වෙන්න ඕන අපි තුල. කියන දේ අහනහා පිළිගන්න අය වැඩක් නෑ මට. ඒගොල්ලෝ හොඳයි අර ගොම්බඳින කණුවලට ආගම් එහෙම දෙන්න. ඒගොල්ලෝ හොඳ අරගෙන ගියා. ඔන්න දැන් දෙයයන් වහන්සේ ඉන්නවා, ඔබේ ලෙඩ හොයන්න කරයි, අරක දෙයි මේක දෙයි කියලා කිව්වහම සාදු කියලා පිළි අරගෙන ගිහිල්ලා මෝඩියෝ වගේ විශ්වාස කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ අය යන්න ඕන රාගං එහෙම තියෙන තැන්වලට. මෙතෙන්ට ඌමනා කරන්නේ විමසුන් බුද්ධිය නැමැති ටෝච් එක. එහෙම නැත්නම් ආලෝකය දල්ව ගන්න පුජ්‍යලෙක් වෙන්න ඕන. දැන් මේ අන්ධකාරයේ ඉන්නගෙන මේ විදුලි පන්දම අරගෙන දැන් යනවා. එන යාට පේනවා, හැම දෙයක්ම පේනවා. ඇයි පේන්නේ? විමසන නිසා. එයා එකම කාරණයක් හැම පැත්තකින්ම ඉඳලගෙන බලනවා. එහෙම බලන්නේ නැත්නම් එයාට පේන්නේ වෙන දෙයක්. දැන් ওই හරක්ට එහෙම හැම පැත්තකින්ම යමක් බලන්න තේරෙන්නේ නැහැ. සුනකයන්ට එහෙම. ඒ නිසා අපිට හැකියාව තියෙනවා සුනගේ කරි හරකේ කරි වේගෙන් ඇඟට දුවගෙන આવුත් තමන්ගේ අතේ තියෙන කුඩේ අරින්න. කුඩේ අරලා මෙහෙම ඇඟට දික් කළොත් එයාට තේරෙන්නේ මේ විශාල පර්වතයක් අග ලොකු ගල් ගෙඩියක් මේක. මේක ඇඟට වැටුනොත් මහව මැරේ කියලා. පැනල දුවන්නේ නැද්ද? ඇයි එයාට පුළුවන් එක පැත්තකින් විතරයි බලන්න. තේරුණා නේ? ඕන වෙලාවක ඕන සතුන්ගේ බේරෙන්නේ එහෙම කරන්න. ඒ සතුන්ට ඇති ගන්නක බෙන්න බෑ. එයාට පේන ආකාරයට තමයි ඒක ග්‍රහණය වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අපිත් එක කෝණයකින් ඉඳන් බැලුවොත් අර කුඩේ වගේ තමයි පේන්නේ. ලොකුර විශාලට පේන්නේ. ඉතින් අපි හැම පැත්තෙම බැලුවොත් එහෙම අපිට පේනවා මේක පොඩි, මේ පොඩි රෙදි කෑල්ලක් විතරයි මේකේ තියෙන්නේ, කිසි විශාලත්වයක් මේකේ නැහැ කියලා. අන්න එහෙම දේවල් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ගොඩක් ආගම්වල තියෙන්නේ ලොකු කුඩයක් වගේ ඒවා තමයි. ලොකුවට ගනවන්නේ ඒක ඇතුළේ තියෙන පොඩි රෙදි කෑල්ලක් විතරයි. ඇති දෙයක් නැහැ. පොඩි පටලයක් විතරයි ඇහැට බැඳපු දෘෂ්ටි කවණයක් විතරයි තියෙන්නේ. මුලින්ම අපි ඒ ආකාරයෙන් හිත නිදහස් කරගෙන සංසුන් කරගෙන ප්‍රතික්ෂේපයට නොවැටි, අනුවැතියටත් නොවැටි ක්‍රියාවලිය ඉක්මවන්න ඕන. ප්‍රතික්ෂේපයටත් නොවැටි, අනුමැතියටත් නොමැටි ක්‍රියාවලිය ඉක්මවන්න ඕන. දැන් ඔබට අපහසුම ක්‍රියාව මොකද්ද? ක්‍රියාවලිය ඉක්මවන එක. ඇයි? ඔබ නැවත නැවත ඕන වෙලාවක බලන්න දෘෂ්ටි කෝණයකින් නිදහස් වෙලා අපි හිතනෝ දැන් හරි මම නිදහස් වුණා කියලා ඒත් බැලුවාම තව ක්‍රියාවලියක ඉන්නවා. මේ ක්‍රියාවලිය ඉක්මවන එක තරම් අපහසු කාරණයක් වෙන නැහැ. ක්‍රියාවලිය කෙනෙකුට ඉක්මවන්න පුළුවන් නම් එයාට පුළුවන් ලෝකෝත්තර දර්ශනය අවබෝධ කරගන්න. ඒ මොහොතේම එයාට ඒක අවබෝධ වෙනවා. දැන් නිහඬව ඉන්න කියලා කියනවා. මොකද්ද අපි ඊළඟට කරන්නේ? ක්‍රියාවලිය. ඊළඟට අපි කියනවා හරි මොකෝවත් ගන්න එපා කියනවා. ඊට පස්සේ අපි මොකවත් නොගෙන ඉන්නවා. ඉතින් අපි මොකද්ද කරන්නේ එතකොට? ක්‍රියාවලිය. එහෙනම් මේ භාවනාව කරන්න කියනවා. ඊට පස්සේ අපි ඒක කරගෙන කරගෙන යනවා. එතන තියෙන්නේ මොකද්ද? ක්‍රියාවලිය. අපි හොඳ ක්‍රියාවලි කරනෝ නරක ක්‍රියාවලි කරනෝ මොන ක්‍රියාවලියක් කළත් එතන ක්‍රියාව කියන එක තියෙනවා. ක්‍රියාව කියන එක තියෙන තැන වෙහෙස කියන එක තියෙනවා. සම්මත විදියෙන් ඉතින් හොඳ දේවල් ලැබෙනවා, සම්මත විදියෙන් නරක දේවල් ලැබෙනවා. ඒකත් මිනිස්සු මේ සම්මත හොඳයි නරකයි කියලා යම් යම් දේවල් තියෙන බෙදාගත්තොත් ඕනම දෙයක් නරකයි කියලා නරකයි. දැන් හාමුදුරුවන්ට 12න් පස්සේ කන්නේ නරකයිනේ. අපි ඒක බෙදලා තියෙනවා 12න් පස්සේ කෑවොත් වරදක් කියලා. එතකොට අනිත් ලෝකේ ඉන්න අයට පූජකයන්ට එහෙම 12න් පස්සේ කෑවම නරකයිද? නැහැ. ඒ නිසා බෙදාගත්තොත් මොකක් වුණත් නරකයි. තේරෙනවනේ? මොනවා හරි දෙයක් බෙදාගත්තොත් නරකයි. එතකොට හොඳයි කියලා මොකක් හරි බෙදාගත්තොත් ඒක හොඳයි. ඒක තමයි ලෝක සම්මත ක්‍රමය. හැබැයි ලෝක මානව ධර්මතා ආදී කොට ගලපා බලලා බලනකොට ඒක තියෙන වෙනම හොඳ නරක. ලෝක ධර්මතාවය තුළ, සත්‍ය තුළ තමන්ට හෝ අනුන්ට කියන දෙපාර්ශවයෙන් එක්කෙනෙකුට හරි එතන අසාධාරණයක් සිදු වෙනවා නම් එහි වරදක් තියෙන බව කියන එක ලෝක ධර්මතාවයේ සත්‍යයක්. අරක දෘෂ්ටිගත හොඳ හා නරක. එහෙම දෙයක් ලෝක ක්‍රියාත්මක වෙනවා නේද? ලෝක ධර්මතාවයේ සත්‍ය පුළුවන් තරම් පුබුදවල තියෙන්නේ මේ බුදුදහම ඇතුලේ. අනිත් අය ඔක්කොම වාසියට වාසියට හදා ගන්නවා. ආගමයි සංස්කෘතියයි ඔක්කොම වාසියට, ලෝක ධර්මතාවයේ ප්‍රශ්නයක් නැහැ. අපි බඩයි කඩයි පුරව ගන්න නැත්තම් එච්චරයි කියලා යනවා. ඒ නිසා දෘෂ්ටිගත කරගත්තොත් එහෙම වෙන්න පුළුවන්. එතකොට යම් යම් හොඳ දේවල් කියලා වෙලලා සමහර උදවිය සලකන දේවල් සමහර උදවිය සලකන්නේ නැහැ. සමහර අය ඊටාම මෙහෙස මහන්සියලා වේගෙන් ධන සම්පත් වාගෙන යනවා. මොකටද? ඒක හොඳයි, ඒක ජීවිතේ සපවත් කියලා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා යම් කිසි දවසක ඔන්න ආයිත් ඒව දන් දීදී යනවා. ඒක හොඳයි මේවා. ඒක තමයි සනසිල්ල කියලා හිතාගෙන යනවා. එවැනි ආකාරයට කොයි පැත්තකට දුවගෙන ගියත් මේ මිනිස්සයා පූර්ණ වශයෙන් නිවෙන්නේ නැහැ. ධර්මය කියන දෙයට හැරුන්නේ නැති වුණා. දැන් දන් දුන්නයි කියලම පමණකින් මේ ධර්මය කියන එක නුවණ තුල වැඩි නැති වුණොත් හැරෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන මේ පුජ්‍යල ක්‍රියාවලිය කියලා කියන්නේ ඒක හුදෙක් සම්මුතියක් මත පදනම් වෙලා, දෘෂ්ටියක් මත පදනම් වෙලා ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් බව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් කර ගැනීමෙන් අපිට හැකියාව ලැබෙනවා ක්‍රියාවලිය ඉක්මවන්න. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? ක්‍රියාවලිය ඉක්මවන්නයි තියෙන්නේ, වෙන අන් කිසි දෙයක් නෙමෙයි. දෙනෙක් බුද්ධියෙන් කරන්න තියෙන දෙයක්. මගෙන් ගොඩක් අය ඇවිල්ලා අහන මොකක්ද අපි කරන්න ඕන නිවන් දකින්න. නිවන් දකින්න කරන්න තියෙන එකම දේ තමයි කිසිවක් නොකර ඉන්න. කිසිවක් නොකර ඉන්න. ඒ එහෙම කියපු ගමන් පොහුදුන් කෙනා වැටෙන්නේ කොහටද? ආයි ක්‍රියාවලියකට වැටෙනවා. කිසිවක් නොකර ඉන්නට පටන් ගන්නවා. එහෙම වුණොත් හරිද? එයා වැරදි. අන්න මේ වගේ අවස්ථාවකදී තමයි යාට පටලුම් සහගත ගුණයක් ඇති වෙනවා. මොකද මේක ඉන්ද්‍රිය සාපේක්ෂිත නැති ධර්මයක් නිසා මොකද්ද මේ කියන අපබ්‍රංශය. තමන්ට නොතේරෙන ඕනම දෙයක් අපි කියන්නේ ඔව් අපබ්‍රංශයක් බවට, හිස් දෙයක් හැටියට සලකන්නේ. ඒ නිසා නොතේරෙන හැම දෙයක්ම හිස් දෙයක් නෙමෙයි. හිස් දේවල් තියෙනවා. නොතේරෙන දේවල් හිස් දේවල් තියෙනවා. ඒත් ඒ මිනිස්සු විශ්වාසයන් මත නොතේරෙන දේවල් ඕන තරම් විශ්වාස කරගෙන ඉන්නවා. නොදකපු ස්වර්ගයකටනේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්නේ. නොදකපු ස්වර්ගය තමයි නිමම් බඳින්නේ. ඒ අය හරියට අර මාලිගාව හදලා නැතුව ඉනිමගක් බඳිනවා උඩට. මොකටද? මම හදන්න හිතාගෙන ඉන්න මාලිගාවට නගින්න. ඒ වගේ තමයි ගොඩක් අයගේ ප්‍රාර්ථනා. මේ මෙතෙන්දී අපිට මේ හිස් බව තුළ මනා පැහැදිලි කිරීමක් අපි කරගන්නවා. මේ හිස් බව තුළ අපිට තියෙන්නේ සැනසීමක්ද නැද්ද කියන කාරණේ. බුදුදහමින් කියාදෙන මේ හිස් බව තුළ තියෙන්නේ ආකාස සංඥායතනෙ නෙමෙයි. නේව සංඥාසා සංඥායතනෙ නෙමෙයි. දැන් ඔය ලෝකෙ ඉහළටම දියුණු වුණ අවස්ථාවන් වල තමයි ඔය ආකාස සංඥාවෙන් ඉන්නවා. කියන්නේ ශූන්‍යයිනේ. ඒගොල්ලෝ හිතුවා මේ ආකාස සංඥාව වඩලා අපි තුල ශූන්‍යතාවයක් ඇති කරගත්තාම ඊ ආකාසයට අපි එකතු වෙයි. එහෙම නැත්නම් ඒ එතනින් අපිට සැනසීම ලැබෙයි. ගින්නෙන් තමයි හැම දෙයක්ම පුළුස්සා දවන්නේ. ගින්න ආලෝක සංඥාව දිගටම වැඩුවාම උන ගින්නෙන් මගේ හිත තියෙන කෙලස් ටික ඔක්කොම පිච්චිලා ගිහිල්ලා මුකුත් නැති වෙයි. එක එක මත නේව සංඥා න සංඥායතනේ සංඥාවක් ඇතිත් නැති නැතිත් නැති ස්වභාවයකට පාත්‍රු මේ මනස ඇති කළාට පස්සේ අපි එතනින් නික්මෙයි කියලා බෑ. අශේෂ විරාග නිරෝධ වෙන්න ඕන. අශේෂ විරාග නිරෝධ කියලා කියන්නේ ශේෂයක්වත් දෘෂ්ටිගත වෙන්න පුළුවන් කමක් නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලින් නිදහස් වෙන්න ඕන. දෘෂ්ටි වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. ඔන්නක් අධ්‍යයනය. දැන් මෙතන තියෙන අපිට තියෙන ගැටලුව තමයි මොකන්ද? නිදහස් වෙන්න උත්සාහ කරන හැම මොහොතකම නැවත නැවත ආයි බැඳෙනවා. తත්‍ර తත්‍රා විනන්දනේ පෙරලි පෙරලි බැඳෙනවා. පෙරලි පෙරලි බැඳෙනවා. මෙන්න මේ මොහොත නැති කරගන්න අන්නේ වැඩපිළිවෙල අන්නේ දුර්වලකම අපි ළඟ නැති කරගන්න ඊමසුම් බුද්ධියෙන් ඒ යන ගමනේ ඒ ධරණ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් හැටියට ඔබට ඊළඟට හම්බ වෙනවා මේ ලෝකෝත්තර සැනසෙල්ල. ඒක මොහොතකදී හැබැයි ඔබ ප්‍රයත්නය දරන්න ඕන. ප්‍රයත්නය දරන්න ඕන. දැන් අපි හිතමු සඳුන් කෑල්ලක් උරච්චි කරන මිනිස්සෙක් ඉන්නවා. දිගින් දිගටම දිගින් දිගටම උරච්චි කිරීමේ ප්‍රතිඵලය හැටියට අවසානයේ යන මොකද වෙන්නේ? සඳුන් කෑල්ලක් නැතුව යනවා. සබන් කෑල්ලක් තියෙනවා. අපි ඒක හැමදාම ඇඟේ පෙදිවල ගන්නකොට ඒක ෂය වෙනවා. ෂය වෙලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? සබන් කෑල්ලක් නැතුව යනවා. ඉතින් අපි මේ ක්‍රියාවලිය කියන දේ සබන් කෑල්ලක් නම් මේ ක්‍රියාවලියෙන් දුර වෙන ප්‍රතිපදාව කියන එක අපි තුල සොයාගෙන සහ ගොඩනගාගෙන ගියාම අපි යම් දවසක ක්‍රියාවලිය ඉක්මවන සබන් කෑල්ලක් නැතුව යනවා. අන්න එදාට ඔබට දුකක් හැඩයට පැවතිච්ච අර මමත්වයේ කියන එක බැඳුණු ක්‍රියාවලියේ සබන් කෑල්ල නැතුව යන ඔන්න ඔය ආකාරයටයි අපේ මේ මනස නිදහස් වීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් මට පුළුවන් හැබැයි ඉතාම ලේසියෙන් ඔබ දෘෂ්ටිගත කරන්න. මෙන්න මේකයි ඇත්ත. මෙන්න මේ සංඥාව තමයි ඔබ පිළිගන්න ඕන. මේ සංඥාව අදහන්න ඕන. මේ ඇරෙන්න වෙන සංඥාවක් නම් ගන්න එපා. කියලා ආගම් වලින් මොකද කරන්නේ? මිනිස්සුන්ගේ අතපය ගැට ගන්නවා. ඇස්වලට කණ්ණාඩි දානවා. මොළේට ඉබ්බෝ දානවා. මිනිස්සු අසරණ කරනවා. ඒ නිසා බෞද්ධයේ කැඩේද ඔබ කෝටි වාරයක් අභිමානවත් වෙන්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සුෙකුට වඩා. ඔබට හිතන්න නිදහස දෙන ඕන විදියට හිතන්න හැම පැත්තකින්ම හිතන්න නිදහස දීලා තියෙනවා. දහමට ගෞරවයෙන් සත්‍යයට ගෞරවයෙන් විරුද්ධව හිතන්නත් දෙනවා ඉඩ. ඒ කියන්නේ ඕන තරම් තර්ක කළාට කමක් නැහැ. හැබැයි සත්‍ය ඉක්මවා යන්න හොඳ නැහැ. සත්‍ය කියන්නේ Tamanට දැනෙන දෙයනේ. දැන් ගින්දරටත් අත තියලා කෙනෙක් තර්කානුකූලව විතරක් හිතන්න ගියොත් එයා ඒකට කේ සීතලයි කියලා. අර වරද්දන්නම අදහසින් කතා කරනවා නේ. එයා මොකද කරන්නේ? ගින්දරටත් අත තියලා කියනවා ආ ඒක හරි සීතලයි. අනේ එතෙන් තමයි අසත්‍යවාදී වෙන්නේ. ඒ නිසා අපි සත්‍යයට ඊට දීලා තර්කානුකූලව යන කෙනෙක් ආජෙන්දරට අත තියලා කියන්න කිව්වා මෙයා කියන රස්නේ ඒක රස්නේ. ආ පිළිගන්නවනේ. අනේ එතනයි අපි ඉන්න ඕනේ. තර්කානුකූල බුද්ධියේ ඉන්න ඕනේ. සත්‍යයට ඊට දෙන තැන. ඒ කියන්නේ තේරෙනවනම් ඒ තේරෙන ස්වභාවය ඉක්මවා යන්න හොඳ නැහැ. තේරෙන ස්වභාවයන් ඉක්මවා යන්න හොඳ නැහැ. අපිට සංඥා වලින් බැහැර වෙන්න බැරුව තියෙනවා. නිතරම සංඥාවක රැඳෙනවා. ජීවිත කාලෙම සිද්ධ වෙන්නේ සංඥාවන් වල අලුත් වීමක් විතරයි. කාලෙන් කාලයට එක එක සංඥාවල් වලින් අලුත් වෙනවා, සෑහීමටපත් වෙන්නේ නැහැ. ලෝකේ මහා ධනවතු ඔය පොප් ගායකයෝ එහෙම කට්ටිය මැරෙන්නේ ගොඩක් වෙලාවට අසහනයෙන්, උමතුවේ. ඇයි? ඔය මිනිස්සු ලෝක සම්මතේ සතුටයි ප්‍රීතියයි කියලා නම් කරපු දේවල් උපරිමයෙන් විඳින අය. ප්‍රසිද්ධිය උපරිම, උපරිම හොඳ කෑමවීම, උපරිම හොඳ ඇඳුම් පැළඳුම්, උපරිම හොඳ යාන වාහන, උපරිම හොඳම නිවාස ඔක්කොම තියෙනවා. ඉතින් ඔය මයිකල් ජැක්සන් මහත්තයා උනත් මානසික ආතතියෙන් හිටියේ අවසාන කාලේ. ආතතියකින් හිටේ. මිනිස්යා තුළ තිබෙන ඌනතාවය කියන එක තියෙනවා. ඌනතාවය කියන එක තියෙනවා. ග්‍රාම්‍ය භාවය තියෙනවා. ග්‍රාම්‍ය භව කියලා කියන්නේ මේ පරමාර්ථ නැති, යථාර්ථවාදී නැති සරල බුද්ධිය කියන එක මේ ග්‍රාම්‍ය කියලා කියන්නේ. සරල ඥානයක් තියෙන ඕනම කෙනෙකුට, සරල දර්ශනයක් තියෙන ඕනම කෙනෙක්ව ග්‍රාම්‍ය කෙනෙක්. ග්‍රාම්‍ය කියන්නේ අල්ප දැනුමක් ඇති මේ පූර්ණත්වයකට නොපෙමිනි කාරණයක් කියන එකයි. එහෙම නැතුව ගැමි කියන අදහස නෙමෙයි, ගමී කියන අදහස නෙමෙයි. ග්‍රාම්‍ය කියන්නේ ඒකයි, සරලයි කියන අදහස. ඔබට සතුරුව පිහිටන්නේ වෙන අන් කිසිවක් නෙවෙයි, ඔබේම වැරදි චින්තනය. සතුරුව පිහිටන්නේ ඔබේම වැරදි චින්තනය. වැරදි චින්තනය. ඔබට මිතුරුව පිහිටවා ගන්න වැඩපිළිවෙල තමයි මේ ප්‍රඥාවෙන් කරන්නේ. මනසේ තියෙන වීගය ඉක්මවන්න පුළුවන් මොලයක් හම්බ වෙලා තියෙන මනුස්සයෙකුට විතරයි. මනසේ වීගය ඉක්මවන්න පුළුවන් මොලයක් හම්බ වෙලා තියෙන, එහෙම නැත්නම් මනසේ ස්වરૂපය ඉක්මවන්න පුළුවන් මොලයක් හම්බ වෙලා තියෙන මනුස්සයෙකුට විතරයි. අනිත් අයටත් මේ ඉන්ද්‍රයන් පහම තියෙනවා. දැන් බල්ලෙක් බලලෙන් ගත්තත් අපිට තියෙන පහම තියෙනවානේ. ඇස් දෙක තියෙනවා. අපිට වගේම නාස්පුඩු දෙකක් තියෙනවා, කන් දෙකක් දෙපැත්තෙන් තියෙනවා, දත් තියෙනවා, දිවක් තියෙනවා, ජීර්ණ පද්ධතියක් තියෙනවා, හෘද වස්තුව තියෙනවා, මල මාර්ග ඔක්කොම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට කවදාවත් ඉන්ද්‍රිය ඉක්මවන්න බෑ. හැබැයි ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත දේවල් කරන්න පුළුවන්. පුරුදු කළොත් කරන්න පුළුවන්. ඔය උගන්නලා ගොඩක් දේවල් කරන්නේ. පාඨ වර්ග උගන්වන්න පුළුවන්. හා ක්‍රියාකාරකම් උගන්වන්න පුළුවන් ඊටම හොඳට. නමුත් දාර්ශනික වෙන්න බෑ. දාර්ශනික වෙනවා කියලා කියන්නේ හිතලා වැඩ කරන්න බෑ කියන එක නෙමෙයි. ඔවුන්ට හිතලත් වැඩ කරන්න පුළුවන්. දාර්ශනික වෙනවා කියලා කියන්නේ මෙතෙන්දී අපේ ඉන්ද්‍රියන් හය ඉක්මවන්න නම් බෑ. ඉතින් ඒ తත්වය, ඒ තිරිසනේ කියන ගුණේ වැඩ කරන ගැන සුඛ දුක්ඛ උපේක්ෂා සන තුන අවස්ථා තුන. ඔය තිරිසනේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු සියලු දෙනාම මේ මිනිස්සුත් වැඩ කරන්නේ. ඉතින් මිනිස්සුත් කොහෙද පාර දෙයි තියන්නේ? එතකොට මිනිස්සුත් තිරිසන්. ඈ මිනිස්සුත් ලෝකේ තිරිසන් නෙවෙයි නම් මිනිවරනවද? සතු මරාගෙන කනවද? ඈ ඈ අනු නසනවද? විනාශ කරනවද? නෑ. ඒ තිරිසන් කම නිසා Tamanට ලැබව දුෂ්ටිය ඔහේ යනවා. ඔය ගොඩාක් ඔය ත්‍රස්තවාදී මෙහෙම තමන්ගේ ග්‍රහණයට හසු කරගන්නේ තිරිසනේ හොඳටම වැඩ කරන අර මෝඩ අඥාන මිනිස්සු ටික. අරගෙන මේ ඔබේ ජාතිය, මේ ඔබේ ආගම, මේ ඔබේ වර්ගය කියලා අරයාගේ තියෙන හැඟීම වර්ධනය කරලා තිරිසංකම ඇති කරලා ප්‍රයෝජන ගන්න. ඒක තමයි තියෙන්නේ. නැ අපේ බෞද්ධ දෘෂ්ටියක් අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම නාලිකාවල් ටික දාගෙන අපි කියනවා තෑරපල්ලා තෑරපල්ලා තෑරපල්ලා කියලා. ඉතින් අපි අය ලේස් දෙනවා, මසුත් දෙනවා, ඇටක් දෙනවා, ඇසුත් ඔක්කොම දීලා දැන් මොකක්වත් නැහැ තෑරපල්ලා කියලා ඉවරයි. දැන් තෑරලා ගන්න දෙයක් නැහැ. අනිත් කට්ටියට කියන උදේ ඉඳලම ඉඩ කඩන් අල්ලපල්ලා, අර කල්ලපල්ලා, මේක අල්ලපල්ලා, ආගමක අල්ලපල්ලා, ලේබලෙන් ඔක්කොගෙම අල්ලපල්ලා අල්ලපල්ලා කියලා උදේ ඉඳලා රැ වෙනකන් කෑ ගහනවා අල්ලපල්ලා කියලා. අපි අතෑරපල්ලා කියලා කෑ ගහනවා. මේ මිනිස්සු අල්ලපල්ලා කියලා කෑ ගහනවා, අපි අතෑරපල්ලා කියලා කෑ ගහනවා. ඔය අල්ලගෙන ඉන්නවද තැරිලිවද මේ මේ සත්‍ය අවබෝධ වෙන්නේ? ඒකම අමෝඩ තමයි. ඒකම අමෝඩ තමයි. යතහරිනවයි කියන එක එහෙම මේ නිකන් ඔහේ නිස්කාරණ විදිය අතහරින්න ඕනේ නැහැ මේ කවුරුත් කිව්වට. බෝසතාණන් වහන්සේ මෙහෙම දුන්නා කියලා අපි කතන්දර ටිකක් ගැන්නුවා. අපේ මිනිස්සුත් ඉතින් ඒ කතන්දර අනුව ඔක්කොම ටික දීලා රටක් දෙන මට්ටමට අර ජන විඥානය හැදුනා. ඒක ඇතිකලේ බුද්ධ학ම. බුදුරජාණන් වහන්සේ කාලේ දුන්නේ මේ සද්ධර්මයේ හැමෝම ගේම අත බෙදා දෙන්නනේ. මිත්‍යා දෘෂ්ටියකට සම්මාදිට්ඨික කරන්නනේ. දැන් කරන්නේ මොකද්ද? දැන් ඉතින් අනේ ඉතින් බුදුහාමුදුරු කියලා තියෙන හැම දෙයකටම ගරු කරන්න කියලානේ කියලා මිත්‍යා දෘෂ්ටියක් ගන්නවා. ඒ මට්ටමට මෝඩ වුණා. මේ මට්ටමට අපි මෝඩ කළා. ඒක තමයි වෙලා තියෙන්නේ. නිවසුම් නොවනින් බලන කෙනෙකුට මේ කාරණ හොඳට පැහැදිලි වෙනවා. එයා තෝරගන්නෝ මගේ නිවහන හදන්න ඕන සුදුසු තැන මෙතනයි කියලා. ඔබ තෝරගෙන තියෙනවද එතන? ඔබේ නිවහන හදන්න ඕන තැන ඔබ තෝරගෙන තියෙනවද මනසේ? ආ. එතෙන්ට එන්න බෑ සුලිසුලා. එතෙන්ට එන්න බෑ ගම් වතුර. අපි ගම් වතුර ඉඳන් නිවස් හදනවද හොඳ ගියා? අපි දැනගන්නවා මෙතන මෙහෙම තියෙනවා, මෙතන ගලනවා. බෑ. අපි හොඳ ගෙවල් හදනවද කුණු කන්දවල් එහෙම තියෙන පැති වල ගිහිල්ලා ඉවරලා ඉඩම් අරගෙන නැහැ. මේ තෙන්ට ගඳ එනවා, ඒ නිසා අපි කැමති නැහැ. කුණු ඇලවල් ළඟ එහෙම ගන්නවද ගෙවල්? අපි ගන්නෑ. අපිට එතන ගඳ ගහනවා අපිට හරියන්නේ නැහැ, මදුරු බෝ වෙනවා. අන්න ඒ වගේ අපේ මනසෙත් අපි හොයාගන්නවා නියම ඉඩම ඉඩම කඩම ස්ථානය හොයාගන්නවා අපේ නිවස අපේ රැඳී සිටීම පවත්වා ගන්න. ඔබ තෝරගෙන තියනවද? තාම නෑ, හොයමින් ඉන්නේ. තාම ඉඩම හොයනවා. හැබැයි හොඳයි ඒක. මිත්‍යා තැනක ඉඩමක් ගන්නවට වැඩිය හොඳයි හොයමින් ඉන්න කෙනෙක්. ඈ කුණු කන්දක් ළඟ ඉඩමක් අරගෙන ඉන්න මිනිසයාට වඩා ශ්‍රේෂ්ඨයි ඉඩමක් හොයමින් ඉන්න මනුස්සයා. කුණු වැල මාර්ගයක් ළඟ ඉඩමක් අරගෙන ඉන්න මනුස්සයට වැඩිය හොඳයි ඉඩමක් නොගෙන තාම ඉඩමක් හොයන මනුස්සය ශ්‍රේෂ්ඨයි. මොකද අර මනුස්සය මිත්‍යාවට අහු වෙලා ඉවරයි, අමාරුවේ වැටිලා ඉවරයි. මෙයා තාම වැටුන්නේ නැහැ, මෙයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ නිසා ඉඩමක් හොයමින් ඉන්න මනුස්සය ශ්‍රේෂ්ඨයි. දැන් එහෙමනම් ප්‍රශ්න නැති තැනක් හොයන්න ඕන. මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ එන්නේ නැති තැනක් හොයන්න ඕන. මේව තමයි ගඳ ගහන්නේ ඔය ජීවිතේ. ඈ මේ ව්‍යාධි මරණ දේවල් තමයි ජීවිතේට ගඳ. ඒව එන්නේ නැති තැනක් අපේ මනසේ හොයන්න ඕන. තියනද? තියනවා. කෙනෙක් කියන්න පුළුවන් නෑනේ හාමුදුරනේ හම්බ වෙනවනේ හැමෝටම. නෑ. බුදු කෙනෙකුට හම්බ වුණේ නෑ. රහතුන්ට ජාති ජරා ව්‍යාධි මරණ හම්බෙන්නේ නෑ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමෙන් නොසැලෙන මනස. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛ එතෙන්ට එන්නේ නෑ. පුත්තස ලෝකේ ධම්මේ චිත්තං යසන කම්පති. කම්පණය වෙන්නේ නැහැ කියන්නේ දුක්ින්නේ කියන එක එතෙන්ට කියන්නේ. පැමිණෙන්නේ නැහැ එතෙන්ට. මොනම ආකාරයකවත් පැමිණෙන්නේ නැහැ. ඇයි පැමිණෙන තරක ඔබ ওই නිවහන හදාගෙන ඉන්නේ? ඔබ ඉන්නේ තාම ගඳ ගන්න මේ ස්ථානයක ඉන්නේ තාම. ගම් වතුර එන ස්ථානයක ඉන්නේ. ප්‍රශ්න ගැටළු ඇති වෙන ස්ථානයක ඉන්නේ. මොනවද? එහෙම ඉද්දිත් හිතනවා ඒත් මේ මගේගේ, කොච්චර ගඳ ගැහුවත් මගේගේ. මේ මිනිස්සුන්ගේ හැමෝගෙම ජීවිතේ හරි දුක්බරයි. ඒ වුණත් ඒක හරි අල්ලගෙන ඉන්නේ මේ මගේ ආත්මය, මේ මගේ ජීවිතය කියලා. ඒක තමයි ස්වභාවය. දැන් අර කාබේරි ජනතාවට මාංචු දාලනේ සුදු ජාතිකයෝ වහල් නොහැටියට බොහෝ කාලයක් වැඩගත්තේ. ඉතින් කාලයක් ඉතින් પરම්පරා ගණනාවක්ම හත අටක්ම ඉඳලා තියෙන ওই මාංචු මතම තමයි. එහෙනම් ඔවුන්ගේ ශරීරය ඇදිටදී හරි ශක්තිමත් වැඩ ගන්න පුළුවන්. හැබැයි හරි දරුණුයි. ඉතින් මාංචු දාලා තමයි වැඩ ගන්නෙ. ඉතින් මොකද කරන්නේ? ඔවුන්ගේලක සුදු ආණ්ඩු කාලයක ඉතින් ඔය කල්පනා කරා මේ මිනිස්සු දැන් પરම්පරා ගානක් මාංචු වල නිරේ මේ මිනිස්සුන්ගේ මාංචු ලිහන්න ඕන කියලා. මාංචු ලිහලා මාංචු ලිහුව ගමන් අර තුවක්කුවක් අරගෙන ඉවරලා අර ලිහිපු සුද්දට වෙඩි තිබ්බා. ඊට පස්සේ මහුව උසාවියට ගෙනල්ලා ඇහුවා, ඇයි ඔබ මේ සුද්දට වෙඩි තිබ්බේ කියලා. ඔහු කිව්වලු, ඇයි අපේ මාංචු ලිහුවේ කියලා. එතකොට එයා ඒ මාංචු කියන දේ එයාගේ ආගම සහ එයාගේ ජීවිතය සහ ආත්මය කරගෙන ඉවරයි. પરම්පරා ගීපයක්ම තිබ්බනේ. දැන් ලෝකේ නැද්ද දිවේ උල් ගහගෙන ඉන්න කට්ටිය? ඒ කවුරු හරි හේතුවක් මත ඉතිහාසෙ දුන්න කාට හරි දනුවම. ඇස මිනිස්සු પરම්පරාවෙන් හිතුවා දිවේ උල් ගහ ගන්න ඕන කියලා. තොල් කපල රබානක් දාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. මේ කම් කපල රබානක් වගේ ලොකු මේ කන් දාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ලංකාවේ පොල් ගෙඩි අරන් වැල්ලේ පෙරලෙනවා. රජවරු දුන්න දඬුවම් අර එල්ලල තිබ්බ කොකු ගහලා පාරේ හොරකම් කළාම මිනිස්සු අද එල්ලල එල්ලිලා ඉන්නවා. ඒක චාලිත්‍රේ හැටියට දෙවියන්ට ගෞරවයේ හැටියට දැන් එල්ලිලා ඉන්නවා. රජවරු දඬුවම් කළාම ගිනි ගොඩක් ගහලා ඉවරලා ඇයි දෙව්ව එහාට මෙහාට. ඉතින් අද මිනිස්සු ඒක චාලිත්‍රයට කරනවා. චාලිත්‍රයට කරනවා නේද? මිනිසුන්ගේ ආශාද හරි පුදුමයි. ඔය පිට රටක තියෙනවලු ඕස්ට්‍රේලියාවේද කොහෙද තනක් තියෙනවලු හිරගයක් තියෙනවලු. මිනිස්සු ඒ හිරගයක අත්දැකීම ලබන්න හිර ඇඳුම් ඇඳගෙන ජම්පරේ ගහගෙන හිර කූඩුවට වෙලා අර හිරේ විදියටම කෑම හම්බෙනවලු. ඒ හිර කූඩුවක අත්දැකීම ලබනවලු සතියක් විතර හිරේ ඉඳලා. හරි ෂෝක් වැඩ කරන්නේ මිනිසුන්ගේ ආශාදයේ තියෙන විවිධ ස්වභාවයන්. ඉතින් ඒ වගේ මිනිස්සු ආත්මය කරගත්තොත් මොනව හරි දෙයක්. මේක මිනිස්සුන්ගේ ජීවිතය හැටියට තදින් ගන්නවා. ඇඳුමක් වුණත් එහෙමයි. අපි වුණත් මම ඒක මානසිකව ඒක ආත්මය කරගත්තේ නැති වුණාට ඒක ඉතින් අපි මේ විදියටයි අපි ඇඳුම කියලා අපි ගත්තට පස්සේ ඒක අපිට ලැජ්ජාවක් නෑ. දැන් ඔය ඇත්තන්ට පුළුවන් ද මේක උරයක් පේන විදියට ඇඳන් මේ වගේ රෙදි කැලලක් ඇඳන් පාරේ යන්න? හබෝ බෑ, මොන විලජ්ජාවද කියලා හිතනෝනේ. එහෙම යන්න බෑ. හැබැයි ඒක ආත්මය කරගත්තාම ඉවරයි. එයාට පස්සේ යන්නේ නෙමෙයි. ඒක ඉවරයි. දැන් යුරෝපියෝ මේ යුපායන කාලෙට මේ කාන්තාවෝ විරිමි හරි සැහැල්ලු ඇඳුම් ටිකක් අඳිනවා. ලංකාවේ කාන්තාවන්ට හරි විරිමින්ට හරි ඒ වගේ සැහැල්ලු ඇඳුමක් ඇඳලා යන්න පුළුවන් ද පාරේ? නිලෙජ්ජා වෙරනේ කරන්න බෑ. නමුත් ඒක ආත්මේ වුණාන පස්සේ සංස්කෘතික සමාජ නැද න්‍යාය වුණාන පස්සේ ඒක දිහා මුතුන් බලන්නේ නැහැ මිනිස්සු. ඒක ස්වභාවය. ඊළඟට ගත්තාම ඔය ඇමසෝන් වනාන්තරය වගේ තාම ඉන ගෝත්‍රික ඉන තනි කර නිර්වස්ත්‍රයි. ඒක දිහා මුතුන් විදියට බලන්නේ නැහැ. මොකවත් නැහැ. ඒක ආත්ම ලක්ෂණ බවට පත් වුණාන පස්සේ ඒක ඒගොල්ලන්ට ලැජ්ජාවකුත් නැහැ මොකක්වත් නැහැ. ඔහි ඉන්නවා. ඕනම දෙයක් දෘෂ්ටිගත වුණොත් ආත්මගත වුණොත් විඥානයේකට සැදී පැහැදී ඇති කරගත්තොත් බැසගත්තොත් ආත්ම වුණොත් ඒ ගැන ආයි චින්තනයක් චකිතයක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත. ඉතින් මෙතෙන්ට විශිෂ්ට ඥානය අනිවාර්යෙන් උවමනා කරනවා. විශිෂ්ට බුද්ධිය අනිවාර්යෙන් ඇති කර ගන්නට ඕන. ස්වභාවික සම්ප්‍රදායට වඩා වැඩි දෙයක් හිතීමේ හැකියාව තියෙන්න ඕන. ගලා යන පැත්තට වඩා දෙයක් ඇති කරන්න ඕන. ඒකට කියන්නේ උඩුගම් බලා ගියා කියන අනුසෝතගාමී නෙමෙයි පටිසෝතගාමී ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ දැක්කා උඩු අතට යන පාත්‍රය. හැම දෙයකම විමසුම් බුද්ධියෙන් බලාගෙන ඉන්න නිසා මේ ස්වභාව ධර්මයේ තුලින් තමයි මේක තේරුම් ගන්න ඕන. එහෙනම් තාම මම යන්නේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව. මේ පාත්‍රයේ ගහගෙන ගියේ උඩට. උන්වහන්සේ අදිෂ්ඨාන කළා නෙමේ. එක්තරා සංසිද්ධියක් එතන සිද්ධ වුණේ. ඒක 아무තු බලවේගයකින්, චිත්ත බලවේගයකින් කළත් නෙමේ. ඔය නිරංජනා ගඟ හිම හරිම තැනිතලා ගංගා. එහෙම පහළට වේගින් ගලාගෙන යන ඒවා නෙමේ ගැඹුරු මේ ජලාසත් නෙමේ. විශාලත්වයෙන් වැඩි ගැඹුරින් හරි අඩුයි ඔය ඉන්දියාවේ තියෙන හැම ගංගාවක්ම. ඉතින් ගලාගෙන යනකොට මේක මේ හුලඟක් ඇවිල්ලා හරි යම් ආකාරයකට මෙහෙම ඉස්සරහට ගඟේ උඩු අතට ගලාගෙන ගියා. ගලාගෙන යනකොට එතනින් අදහස ගත්තා මේ පාත්‍රයේ සිද්ධ වුණේ සාමාන්‍ය දේ නෙමේ. මෙතනදන් සිද්ධ වුණේ අසාමාන්‍ය දේ. සාමාන්‍ය දේ වෙන්න ඕන ගඟේ පහළට ජලය ගලාගෙන යන පහළට මේ පාත්‍රය ගලන් යන්න ඕන. එහෙනම් මගේ ඥානය කියන එක පොදුවේ මිනිසුන්ගේ මේ ඥානය කියන එක පාත්‍රයේ හැටියට ගණන් ගන්න පුළුවන්. එතකොට පොදු ලක්ෂණත් එක්ක ගලාගෙන යන දැන් ඔබේ ඔය ඥානය නැමැති දෙයත් ගලාගෙන යන්නේ පොදු ලක්ෂණයත් එක්ක. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සමග ඇලෙමින් සහ ගැටෙමින්. කෙනෙක් කිව්වොත් එහෙම ඇලෙන එක වරදයි කියලා ඒක වැරදි. ගැටෙන එකත් වරදක්. ඇලෙන එක මෙන්ම ගැටෙන එකත් වරදක්. ගැටෙන එකත් වරදක්. ගැටෙන්නත් හොඳ නැහැ. ප්‍රසන්න ප්‍රියමනාප දේ තමයි වරද කියලා හිතලා ඉවරලා අප්‍රිය පිළිකුල් කිරීම වරදක් නෙමෙයි කිව්වොත් එහෙම ඒක වැරදි. ඒකත් වරදක්. මොනම හරි මනෝභාවයකට පෙරලෙන්නේ හොඳ නෑ. අපි චේතෝ විමුක්තියක් කරා යන අපි මනෝභාවයන් වලට පෙරලෙන්න හොඳ නෑ. එක් එක් ස්වરૂප අරගෙන හරියන්නේ නෑ. භව විමුක්ති කරන්න ඕන. භවය කියලා කියන්නේ එක්තරා අන්තයකට වැටීම. එතකොට අන්තයකට වැටෙමින් ඉන්න ඕනම කෙනෙක් භවී භවාංග වෙනවා කියලා කියන්නේත් ඒක. භවාංග වෙනවා කියලා කියන්නේත් ඒක. භවයකට කාංගයකට නැමිල යන ඇදි යන. දැන් ඔබ මෙතන උත්සාහ කරනවා මේ තත්වෙන් ගැලවෙන්න. ඒත් මොකද වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා මෙතන තියෙන නිසාම ඔබ දන්නේ නැතුව භවාංග වෙනවා. මේක නුවණින්ම බල බලා බල බලා බල බලා භවාංග නොවන මනසක් ඔබ තුල ගොඩනගන්න ඕන. දැන් ඔබ මේ ධර්මයෙන් මතයක් ගත්තොත් වැරදි. ඔබ විමසුමක් ඇති කරගන්න ඕන. විමසුම තමයි ඔබගේ ඔරුව. ඔබගේ ඔරුව විමසුම. ඒක තමයි ඔයගේ බලය. ඒකෙන් තමයි ඔබ ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. ජලය මත ඉන්න මිනිස්සුගේ ඉදිරි ගමන තියෙන්නේ ඔරුව මත, හබල මත. ඔරුව සහ හබල. එහෙම නැත්තම් මෝටර් වලින් හරිය. ඒ හබල සිද්ධ වෙනකොට මිනිස්සුගේ ගමන එතන තියෙනවා. ඔබේ විමසුමය තමයි ඔබේ ගමන. පිළිගැනීම නෙමෙයි. පිළිගැනීම නෙමෙයි. පිළිගන්නේ හිඟන්නවා. හම්බ කරන් කන්නේ ශ්‍රේෂ්ඨ මිනිසු. දෙන දෙයක් ඕන දෙයක් බාර ගන්න යාචකයනේ. අපි එහෙම නෙමෙයි. අපි කැමති දේ ගන්නේ සුපර් මාකට් එකේ. දෙන දේවල් නෙමෙයි අපි ගන්න කැමති දේවල්. ඒ නිසා දාර්ශනිකයන් වෙ හංගන්න වෙන්න ඕනේ එක එක්කෙනා තියෙන දේවල් බාර ගන්න. ඈ? ඈ? සමහර අය මනස හදනවා ඕගොල්ලෝ මේ කියන දේම පිළිගන්න ඕන. ඉගෙන හංගන්න කර බවට පත් කරනවා. මට ඔය අතර ලස්සන කතාවක් මතක වෙනවා. මේ මම වහගන්න එක තරහ නෑ. මම විශේෂයෙන් ඔය ජේසුස් වහන්සේ කියන උත්තරීතර මිනිසාව බොහෝම අගය කරනවා. බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. බොහොම අගය කරනවා. ඒ වුණාට බුදුදහමටත් ඒ අනිකුත් ආගම් වලටත් ඒක අවුරුදු 1000ක් අමාරක් පහු වෙනකොට විවිධ වෙනස්කම් වලට ලක් වෙලා ඒ තිබුණු නියම හරපද්ධතිය මිනිසුන්ගේ ජීවිත වලින් ඈත් වුණා. ඒ හරපද්ධතිය පුබුදවල ගත්තොත් ඒක තුල තියෙනවා යමක්. පරමාර්ථ වශයෙන් ගොඩනගා බුදුදහමටත් ඒක වෙලා තියෙනවා අනිකුත් ආගම් වලටත් ඇති වෙලා තියෙනවා. ඒ දාර්ශනික ගුණාංගය ඈත් වෙලා ගිහිල්ලා හුදෙක් පුහු විශ්වාස විතරක් ග්‍රාම්‍ය වුණා. ඉතින් දවසක් මගෙන් අහනවා මේ මට ළඟට ඇවිල්ලා කිව්වා මේ අපි ලෙඩ හොඳ කරනවා කිව්වා. පොඩ්ඩක් දාඩිය දමදම එන්නේ. මොකටද මේ දාඩිය දමදම එන්නේ? එයා එන්නේ ලොකු ප්ලෑන් එකක් ඇතුව මම යටපත් කරන්න මාව. ඒකයි දාඩිය දාන්නේ. ඉතින් කිව්වා අපි ලෙඩ හොඳ කරනවා කිව්වා. මං කිව්වා ලෙඩ හොඳ කරනවා නම් ඉතාම හොඳයි. ලෙඩ වණ කරන්නේතු හොඳ කරන්න ඕනේ. හොඳ කරනවයි කියලා නේවා කියන්නේ. ඉතින් හොඳ කරනවා නම් වචනේ සමාප්ත අර්ථයෙන්ම ඉතාම හොඳ දෙයක්. දැන් එයා හිතුවේ ඒකට මම විරුද්ධ වෙයි කියලා. බලනකොට විරුද්ධ වුනේත් නෑනේ. දැන් ටික වෙලාවක් ඉඳලා මගෙන් අහනවා මේ හාමුදුරු මේ දෙයිය විශ්වාස කරනවද? මම ගෝ ඔව් මම විශ්වාස කරනවා. ටික වෙලාවක් ආයෙ ඉන්නව සන්දේ නැතුව. දැන් එන්න හදන්නේ හොඳ තර්කයකට මෙයා. ඊළඟට අහනවා හිමිසරේ කනට කිට්ටු කළා. හාමුදුරුව මොන දෙයියද විශ්වාස කරන්නේ? මං ගුවා මට SMS එකක් එවල නැති. ෆැක්ස් කළත් නැති. ලියුමක් එවලත් නැති. කෝල් එකක් දීලත් නැති. දැක්කෙත් නැති. කතා කරෙත් නැති. කිසිම දෙයියෙක් මං විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මට වඩා දැනෙන කෙනා, සමීපම කෙනා. කවුද වඩා මගේ ජීවිතේට මට සමීපව දැනෙන දෙවියා? මං කෝ මමම තමයි. මං අදහන්නේ මමමයි. මට ඉන්න ලොකුම දෙවියා මමමයි. මට වඩා ලොකු දෙවියෙක් වෙන කොහෙවත් නැහැ. මං එහෙම කිව්වා. මං කෝ මට SMS එකක් කරලත් නැති, ලියුමක් කියවලත් නැහැ, කෝල් කරලත් නැහැ, දැකලත් නැහැ, කතා කරලත් නැහැ. මට ඊවෙනි කෙනෙක් ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නවට වැඩිය හොඳයි. මට දැනෙනවා මං හොඳක් කරන විට හොඳට, නරකක් කරන විට නරකට, මගේ මනසේ ක්‍රියාවලිය මට දැනෙනවා. ඉතින් මාව මං විශ්වාස කරන්න නැතුව ඔබ හිතන්නේ මට නොපෙන්න දෙයක් විශ්වාස කරන්න කියලාද? ඒ පුජ්‍යලයා විදුහල්පතිවරයෙක් හැටියටත් වැඩ කරපු කෙනෙක් නිසා ගුවා. ඒක නම් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ ගුවා. ඒ අනුමත නොකළත් එයාට කිව්වොත් ඒක ප්‍රතික්ෂේප නම් කරන්න බෑ කියලා. බලන්න එයාත් යංගිසි ආකාර දෙයක් දැනගත්තනේ ඒක. දැන් එයාගේ ප්‍රශ්න ටික ඔක්කොම හරි හෝ ගාලා දාඩිය දාන්නෝ නල්ලෙන් හෝ ගාලා දාඩිය වැක්කිනෝ ඒ මනුස්සයා දාඩිය පිස්සදම තමයි ඉන්නෝ. මං ඊළඟට ඇහුවා මේ මං අහන්නද පුතුමාගෙන් ප්‍රශ්නය. හා කිව්වා. ඉන්ද්‍රියන් විසින් ඔබව පාලනය කරනවද, ඔබ විසින් ඉන්ද්‍රියන් පාලනය කරනවද? ආකාර දෙකයි. ඉන්ද්‍රියන් විසින් ඔබව පාලනය කරනවද, ඔබ විසින් ඉන්ද්‍රියන් පාලනය කරනවද? පුහුදු සත්වයා ළඟ තියෙන්නේ වැඩි ප්‍රතිශතයේ තියෙන්නේ ඉන්ද්‍රියන් විසින් තමයි මනුෂ්‍යව පාලනය කරන්නේ. අපි මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, බඩට ඕන දේවල් ටික එකතු කර කර ජීවත් වෙනවා. ඉන්ද්‍රියන් පුරවන්න උත්සාහ කරනවා. නිකන් අපි මහන්සි වෙනවා ඒ ටික පුරවන්න. තණ්හා දාසෝ, තණ්හා දාසය කියන්නේ උතන. ඊර්වසයා කියනවා නෑ නෑ අපිට මුකුත් පාලනයක් නෑ, අර එයා ඉන්නේ අර දේව දෘෂ්ටියනේ. එයා කියනවා දෙය විසින් තමයි අපිව පාලනය කරන්නේ. දැකලත් නෑ SMS එකක්, ලියුමක්, ෆැක්ස් එක මුකුත් ඇවිල්ලත් නෑ. එයා තමයි කරන්නේ. හා හරි. මං අහුව දෙපයක් තියෙන මිනිස්සෙට කුට තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන්. අතපය හතර නැති මිනිස්සෙකුට තව කෙනෙක් පිහිටට ඉන්න ඕන නේද? ඔව් කිව්වා. එතකොට මං අහව ඔබතුමාට තේරුණාද මං කිව්වේ මොකද්ද කියලා? දෙවා බෑද දෙපයි තියෙන මිනිස්සෙල තමන්ගේ වැඩ කරගන්න පුළුවන් තමන්ට. දෙපයි බෑද නැති මිනිස්සෙකුට තමන්ගේ වැඩ කරගන්න තව කෙනෙක් ඉන්නම ඕන. ඒ කියන්නේ නුවණක් නැති මිනිහෙකුට තමයි පිහිටක් ඕන. නුවණක් තියෙන මිනිහෙකුට අත්තාහි අත්නෝනාතෝ තමාට තමන් පිහිටයි. ඒ නිසා ඔබ කොතෙන්ද වැටුනේ? මම අවසානයේ මේ මිනිහා පොරෙන් බවටපත් කරලා නැගිටලා ආවා. අතපය හතර නැති කොරෙන් බවටපත් කරලා මං ආවෙන්නම් කියලා. ඉතින් මේ මිනිහා ආවේ මොකක් කරන්නේද? උනේ මොකද්ද? වෙන දෙයක් තමයි සිද්ධ වුනේ. ඉතින් මම මීට වඩා ගොඩක් පොඩි, මට මීට අවුරුදු 10කට විතර කලින්. ඔහු මං හිතන්නේ අවුරුදු 55ක විතර පුජ්‍යලේ. හිතන්නේද ඒ පොඩි හාමුදුරු මේ වගේ කතාවක් කියයි කියලා? ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ වගේ ඥානවන්තව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය, අවදිමත්ව ලෝකයේ දිහා බැලීමේ ප්‍රතිඵලය හැටියට ඔබට ලැබෙන්නේ ජීවිත අවබෝධය, මනාව සිද්ධ කරගැනීමේ අවකාශය. එහෙම නැතු බෝඩ කරුණාවක් අනේ පවුනේ අනේ හරමනේ හැමෝටම දයාවනේ දක්වන්න ඕන කොයි ආගමත් එකනේ, එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඈ එන බුදුහාමුදුරන් කියන තිබ්බනේ හානිගණ්ඨනාත පුත්‍යයන්ටත් තියෙන ආගමක් නේ, යාට ඒක අදහන්න නිදහස දෙන්න ඕන. ජටිලියොත් ඉන්නේ ජටිලියන්ගේ ආගමේනේ, යා පවුනේ යාගේ ආගම යාට අදහන්න අයිතියක් තියෙන්න ඕන. එහෙම හිටියේ නේ බුදුරජාණන් වහන්සේ අසත්භාවයේ ක්‍රියාවන් ක්‍රියාත්මක කරේ නේ, රාජ්‍ය බලය, ඒ වගේම සේනා බල යොදලා මේ එහෙම විනාශ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රඥා බලය කියන ගේදුවා යොදලා ගිහිල්ලා ඒ ඇත්තු ළඟ තියෙන දෘෂ්ටි විසුද්ධිය ඇති කරලා සම්මා දිට්ඨියට පත් කළා. ඒ කියන්නේ වැරදි දෘෂ්ටි වල ඉන්න ඕන අයිතියක් තියෙනවා කියලා හිතන එක වැරදි. යාගේ ආගම යාටත් අදහන්න අයිතියක් තියෙනවා, මේ එහෙම එකක් නැහැ. වැරදි දෙයක් නම් කාටවත් අදහන්න දෙයක් අයිතියක් නැහැ. දැන් මේ අපේ රටේ ඒකට අනිත් පැත්ත ඈ සමහර අයට ආගමික අයිතිය කියලා මේ රටේ ඉන අහිංසක සත්තු ටික මරනවා. ඈ පුදුම මේ මොඩ මොටරාලා ටික රාජ්‍ය තන්ත්‍රයට යොමු කරලා තියෙන්නේ. එහෙම කිව්වේ මේගොල්ලන්ට ගැළපෙන නම නිසා, මං තරහින් කිව්වා නෙමෙයි. ඒ නිසා ඉතින් ඒ නිසා එහෙම දෙයක් නැහැ. හරිද? හරි. වැරදිද? වැරදි. ඒ ඕනම කෙනෙකුට මේ ඥානවන්ත වීමේ අවකාශය තියෙන මේ කර්මකාරණ තේරුම් අරගෙන. තරහ ද්වේෂය උපද්දවන්න නෙමෙයි උමනා කරගන්නේ, තමා ළඟ තියෙන ඒ ඉපදීමට හේතු වන කාරණේ තේරුම් ගන්න. තරහ ඉපදීමට හේතුව හොයාගන්න. බය ඉපදීමට හේතුව හොයාගන්න. මොකද්ද? භවාංග වීම, මවේ අංගයකට වැටීම නිසා ඔබ තුල කැවූ දෘෂ්ටිය ඔබව ඉක්මවා යන නිසා. තේරෙනවනේ? ඇඟට මිනිස්සෙගේ විසක් වැටුනොත් මිනිස්සෙගේ තියෙන ජීව ශක්තියත් පරදවලා ඒ විස ඇඟේ ක්‍රියාත්මක වෙලා මිනිස්සු මැරෙනව නේද? අසබිව්වහම මිනිස්සු මැරෙනවා. ඒ අය තමන්ගේ තියෙන ජීව ශක්තිය ඉක්මවා යනවා වසවල තියෙන මැරීමේ ශක්තිය. ඒ වගේම තමයි දෘෂ්ටි. මිනිස්සුන්ගේ ආත්මාශාව කියන එකක් තියෙනවා මේ ජීවිතය ඇතුලේ. ඔය ආත්මාශාව වුණත් ඉක්මවා යන තණ්හා බලයක් ඔකේ යොදවන්න පුළුවන්. ඊට පස්සේ තමයි මිනිස්සු බෝම්බ බැඳගෙන ඇඟට පණින්. එහෙම නැත්නම් අනුනුත් මරවලා මැරිලා තමනුත් මැරෙන සමහරලා අපි ප්‍රවෘත්ති වල දකින්නවා නේ බිරිඳටත් වෙඩි තියලා තමනුත් වෙඩි තියා ගන්නවා. අර නේපාල එහෙම අපි දැනගත්ත මුළු පවුලටම වෙඩි තියලා තමන්ගේ ප්‍රේමවන්තිය ලබා ගන්න දුන්නේ නැහැ කියලා අම්මලා තාත්තලා සහෝදරිය ඔක්කොටම වෙඩි තියලා තමයි මේ පුජ්‍යලත් වෙඩි තියාගත්තා. මොකද්ද ඒ? තමන්ගේ ජීව බලය ජීව ශක්තිය මොවා යනවා සක්විතර ඇති වුණා. මනස තුල විසක් ඇති වුණා. ඒ නිසා මනස කියලා කියන්නේ මහා හරි පුදුම මේ පරිබෝධනාසකය. මනසට තමයි ගහන්න තියෙන්නේ. පරිබෝධනාසක අනුතුරු සහිතව ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. මනස පාවිච්චි කරන විට. ඈ? වැරදුනොත් ඉවරයි. වැරදුනොත් ඉවරයි. පරිබෝධනාසක අනුතුරු සහිතයි. ඔය තෙල් ගෙලින බවුසර් වල එහෙම ගහලා දිනන ඊට පස්සේ වහා ඇවිලෙන සුළුයි කියලා. ඔය ගහන්න ඕන මිනිස්සුගේ කොන්දේ. ඊට පස්සේ යන හැට තේරුම් ගන්න. වහා ඇවිලෙන සුළුයි කියලා. ඈ? අර තෙල් බවුසරේ පිපුරුවොත් එහෙම ওই මීටර් 100ක් ඔක නැති ගිනිගනේ. මිනිහෙන් කෙවුලුනොත් එහෙම රටක් ගිනි ගන්නත් පුළුවන් ලෝකෙක ගිනි ගෑවිලෙන්නත් පුළුවන්. ඒ නිසා මිනිහෙන්ගේ පුපුරා යෑම ඇවිලෙන සුළු ස්වභාවයෙන් තෙල් බවුසරයක් පිපිරීමට වඩා භයානකයි. තමන්ගේ පාලනය ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුටම විතරයි. නැත්තම් හැමෝම ඉන්නේ මනස තුල ඉන්නේ අපිට ওই වේගෙන් තරහ අරගෙන එන මිනිස්සේ හරි ඉක්මනින් පාලනය කරන්න පුළුවන්. දවසක් මගේ ඇඟට කඩාගෙන පැන්න හරි තර්කානුකූල මිනිස්සේ. ඔව් මේ ඉතින් මේ අපි වැරදි කියන්නනේ හදන්නේ. ඔහු සාගර අපිට වඩා දැනුමක් තියෙනවා පෙන්වන්න අපිට ඊට වඩා ඥානයක් තියෙනවා කියලා පෙන්වන්න මේ හදන්නේ කියලා තේරුණාම මම කිව්වා මේ මහත්ය මට වඩා ඥානවන්තයිනේ. ඈ මම කියනවා යාද මහත්ය හරි හොඳයිනේ ඔයා මට වඩා ඥානවන්ත කෙනෙක් නේ. ටයර් එකේ හුලම් බැස්ස වගේ බූස් ගාලා බැස්ස අර වේගේ. එයාගේ හීනමානයක් ඇති වෙලා තිබ්බා මේ අපි ලොකු අය වෙලා ඉන්නවා අපි ඔක්කොම දන්නෝ වගේ ඉන්නවා කියලා අපිව මේ පරාද කරන්න හදන්නේ. අපි කිව්වහම මමම කිව්වහම ඔයා හරි ඥානවන්තයිනේ මට වඩා කියලා කිව්වහම අර වේගින් සම්පූර්ණ නැතුව ගියා. ඒ වගේ gedara ස්වාමියාගේ උනත් භාර්යාවගේ උනත් සමහර වෙලාවල් වලට ඒ මොන හේතුවකින්ද ඒ වේගය හටගන්නේ කියලා තේරුම් අරගෙන ඒ වේගෙ හුලම් බස්සන්න පුළුවන්. නැති කරලා දාන්න පුළුවන්. ඕනම ආවේග සීලී වෙන පුජ්‍යලෙක්ගේ නැති කරලා දාන්න පුළුවන්. ඈ නසකෝ අපේ රියදුරු මහත්තයෙක් වැරද්දක් කළා. පොලිස් නිලධාරියට හොඳටම තද වෙලා ආවා. මූණ පුප්පරලි වනින්න හරි ලියන්න හරි ආවා. ඉතින් මම වාහනේ බැලුවා හිනා වෙලා ගිහින් ඉවරලා ඒ පොඩක් මේ කරාම අරයා කුල් ඩවුන් වුණා. නිකන් හරි හරහට කතා කරා නම් ගහලා මේක කියලා පොලිස් දා. ඈ සංසුන් වෙනවා. ඉතින් ඕනම කෙනෙක් මේ හඳුනගත්තාම මෙයාගේ මේ කේන්ද්‍රය කොතනින්ද උපදින්නේ කියන කාරණේ මනාව හඳුනගත්තොත් එහෙම ඒක සමනය කරන්න පුළුවන්. ජීවිතේ ඉන්ද්‍රිය අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුට ඉන්ද්‍රියන් තුල ජීවත් වෙන මිනිස්සෙක්ව පාලනය කර ගැනීම හැකියාව ලැබෙනවා. ඒකට බුදුහාමුදුරු ළඟ තිබ්බ ඒ ගුණයේ ශ්‍රේෂ්ඨ විදියට පුරුෂ ධම්ම සාරතේ. පුරුෂ ධම්ම සාරතේ කියන ගුණය තිබ්බා. ඒක තමයි අවබෝධයෙන් කරවන්න පුළුවන් වැඩපිළිවෙල. මේක තවත් කෙනෙකු විසින් ඔබට කරලා දෙයි කියලා නම් කිසි වෙලාවක හිතන්න බා. ඔබමයි ඔබමයි ඔබේ විමුක්තිය සනසාගත්තේ. ඔබමයි ඔබේ මනස දැවෙන සහ සැනසෙන ස්වභාවයට පත් කරන එකම තනත්තා. ක්‍රියාවෙන් නිදහස් වෙන්න හැමතිස්සෙම උත්සාහ කරන්නේ. මොන ක්‍රියාවෙන්ද? මානසික, කායික, වාචික ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මේ ක්‍රියා තුනෙන්ම නිදහස් වෙන්න. එතකොට අහයි කොහොමද හඳුන්නේ ක්‍රියා තුනෙම නිදහස් වෙන්න බෑනේ? පුළුවන්. සාධන වහන්සේලා පාරේ වැඩම කළේ කායික ක්‍රියාවක් නැතුව. මේ මම කතා කරන්නේ වාචික ක්‍රියාවක් නැතුව. ඉතින් ඒක අමෝලික බොරුවක් නේ. ගෑ. නෑ මම වචනෙන් දෘෂ්ටිගත කරනවා නම් ක්‍රියාවකට වටනවා නම් ඒ ක්‍රියාවක් බවට පත් වෙන්නේ. මේක ක්‍රියාව ඉක්මවා කරන ක්‍රියාවක් නෙමේ ඒක. ඈ මේ වචන ඇතුලේ මම දෘෂ්ටි සංකල්ප මේ වචන කියන ඒවා ගොනු කරලා නැහැ. වචනයක් කියන්නේ මොකද්ද? වචනයක් කියන්නේ දෘෂ්ටිය. ඒකවල දෘෂ්ටිගත නොවු වචනයක් වචනයක් නොවේ. ක්‍රියාවක් කියන්නේ දෘෂ්ටිය. පදනම ඉලක්කයක්. ඉලක්කයක් නොවනවා නම් පදනමක් එකට දෘෂ්ටියක් සංකල්පයක් යොමු කරලා නැත්තම් ඒ ක්‍රියාවලිය ක්‍රියාවලියක් නෙමෙයි. ඒක හුදෙක් දිය ධාරාවක්. මේ දිය ධාරාවක් පහළට ගලාගෙන යෑම ක්‍රියාවලියක්ද? නෑ. ආර්ය ශ්‍රාවකයාගේ ක්‍රියාවලිය දිය ධාරාවක්. ඒකනේ පුදුම මිනිස්සුන්ට ගොඩක් දුර යන්න බැරි. ආර්ය ශ්‍රාවකයන්ට ගොඩක් දුර යන්න පුළුවන්. ඇයි? ඒගොල්ලෝ දිය ධාරාවක් වගේ. ඒගොල්ලෝ ගලාගෙන යන්න පුළුවන් පැත්තෙන් ගලාගෙන යනවා. පුතඥය එහෙම නෙවෙයි යන්නේ. කඟ වෙනවා වගේ ඉලක්කයකට යන්නේ. ඈ එරෙහි වුණොත් එහෙම කඳු කපාගෙන කඩාගෙන අර සුද්ධ පාරවල් හදනවා වගේ තමයි අපි පරණයි පාරවල් ඇදී කඳ වටෙන් ඇදුවා අරෙන් ඇදුවා මෙහෙන් ඇදුවා. ඉතින් බැරි තැන් තියෙන ඒ තැන් වල බිනගෙන යන්නත් ඕන. නමුත් සමහර තැන් අපි බල්ලා දිනනවා ගිහිල්ලා අගේට වෙන පැත්තකින් මේ ලස්සනට ඒ පාර ගන්න පුළුවන්. මේ අපරාධ නිකම් මහ ගල් කන්දක් අස්සේ අරගෙන නිකම් වියදම් කරලා පාර. ඉතින් ඒ වගේ මේ දිය ධාරාව එයා ඉලක්කයකට යන්නේ ගලාගෙන යන්න පුළුවන් පැත්තෙන් ගලාගෙන යනවා. රහතුන් මෙහෙමයි. දැන් දෘෂ්ටිගත මිනිස්සු කෙලීම තමන්ගේ දෘෂ්ටි කාමු කරන්න බලන්න. දෘෂ්ටිගත නැති කෙනාට එයාට ඉඩක් තියෙන තැනින් ඒ දේ ගොනු කරන්න පුළුවන්. ඒ හැමෝටම බුද්ධිය නැහැ. මේ විශේෂ මාර්ගඵල ඥාන රහත් වෙන්න නැහැ. තාම ස්වල්ප පිරිසකට තියෙන්නේ මේක. හරියට අර සුපිරි ගානේ වාහනයක් ගන්න ලංකාවේ ඉන්න හැම මිනිස්සෙකුටම බෑනේ. ඒකේ ඉන්නේ සුපිරිම ගානේ වාහන ටිකක් ගන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නේ 100ක් 200ක් වගේ තමයි. සුපිරිම අග්‍ර ගන්න වාහන ඊළඟට දෙවෙනි පන්තියේ වාහන තව ගන්න පුළුවන් 10,000 2,000ක් වෙනවා. ඊට පස්සේ තවත් පල්ලෙහාට ගන්න පුළුවන් පිරිස තවත් ටිකක් ඉන්නේ එහෙම ඉන්නේ. ඒ වගේ තමයි මේ නිර්වාණය. ප්‍රඥා ධන මේ ධනය මේ ධනයේ ප්‍රමාණයට තමයි ඔබට ජීවිත අවබෝධය කියන එක ඔබට හම්බ වෙන්නේ. ඒ අවබෝධය හම්බ වෙන්න හොඳට උපදේශය ලැබෙන්න ඕන. උපදේශයත් එක්ක තමන් ඒ කරා ගමන් කරන්නට වෙර වීරිය ඇති වෙන කෙනෙක් වෙන්න ඕන. ශ්‍රීපාද යන පාර හරියට පෙන්වන්නත් ඕන. ඒ පාරේ හරියට නැගගෙන යන්න වීරියක් තියන්නත් ඕන. අපි අපේ කියලා මම මමේ කියලා අපි අරගෙන තියෙන්නේ මොකද්ද? ගමරාල් රාත්‍රී ගිහිල්ලා උදේට එළුවෙක්ගෙන් කිරි දුවා ගන්න ඕනේ කියලා එක්තරා එළුවෙක් අල්ලලා බැඳලා ආවා. උදේ ගිහිල්ලා බලනකොට කණුවේ අල්ලලා බැඳලා ඇවිල්ලා තියෙන එළුවෝ කන්නාපු කොටියේ. එතකොට අපි ජීවිතේ මම මමෙන් කියලා හොඳයි සනීපයි ප්‍රණීතයි කියලා ඔය අල්ලලා බැඳගෙන ඉන්නේ කොටියෙක් බව දන්නේ නැති නිසා තමයි තව තවත් මේ මමත්වයේ තුල මිනිස්සු ජීවත් වෙන්නේ. ඇත්තෙන්ම ওই කොටිය දැක්කනම් එහෙම කිට්ටු වෙන්නවත් නැහැ, අල්ලල බඳලද. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ, එළුවයි කියලා කොටි බඳලා එන මට්ටමේ දෙයක්. අවිද්‍යාව පරමම් මලක්. ඔගේ තියෙන පළව මලකඩේ හැටියට සඳහන් කරන්නට පුළුවන් මේ අවිද්‍යාව මලකඩේ. තේරුණානේ? ඒසයි ඒ විදිහට මේ සමස්ත දේශනාව එකට සම්පින්ඩණය කරලා ගන්නකොට ඔබට අර කසාය පස්තම් පස්පංගුවත් අම්බල එකට ගන්නකොට ලැබෙන හරපද්ධතියේ ගුණාංගය ලැබෙනවා. ඒ නිසා වෙන වෙනම කසාය තම්බන්න එපා. කසායත් තම්බනකොට ඒක කොහොම ටික එකට දාලා එක හරයක් ගන්න. එතකොට තමයි ඒක කසායක් වෙන්නේ. එහෙම නැත්නම් එක එක තම්බම් දිවුවට හරියන්නේ නැහැ. ඒ වගේ මේක එක වචනයක් ගන්න එපා. සමස්ත සම්පින්ඩණය පිරු කරලා අර්ථ බලන්න, අර්ථ පිළිතුර හැටියට ඔබට එන්නේ ඉතාම ගුණාත්මක දෙයක්. බලන්න මේ සමස්ත දේශනාව සම්පින්නණය කළාම ද්වේෂය හරි ලෝභය හරි දෘෂ්ටියක් හරි එනවද කියලා? එන්නේ නැහැ. දෘෂ්ටි විසුද්ධිය වෙනස හේතුකාරක වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම කුඩා ළමයේ මනස බලන්න, ලොකු අයට තියෙන දැඩි ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒගොල්ලෝ හරි අහිංසකයි. ඒගොල්ලන්ට පුංචි පුංචි සිහින තමයි තියෙන, පුංචි ලෝකයක් තියෙන. ඒගොල්ලොන්ට කාර්හික අගේ එයාට තේරෙන්නේ. එයාට දැනෙන අගේ දැනෙන එයාගේ සෙල්ලම් කාර්කියාගේ. එයාට මේ කෝටි ගානක ජිප් එකේ යගේ එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ එයාගේ සෙල්ලම් කාර්කේ යගේ. එයාගේ පාට පැන්සලේ යගේ. අපි මේ අගයන් වලින් ක්‍රමානුකූල ඇවිල්ලා තමයි ලොකු දේවල් වල අගය තේරෙන්නේ. තේරෙනා නේද? ඒක තේරෙන්නේ. හා ඒක තමයි හැටි. අපි හිතාගෙන ඉන්න එහෙම අගයක් තේරෙනවා නැද්ද කියලා. දැන් මෙහි තියෙන සමහරලාට නොදීවුනම ගම්මානයකට ගිහිල්ලා දැන් නම් හැම ගම්මානයක් දීවුනොයි. නමුත් පිරිසකට ගිහිල්ලා කෙනෙක් අහනවා මේ කෝටි 3-4ක ජීප් එකක් අරගෙන ගිහිල්ලා අහනවා කීයක් විතර වටිනවද, හිතනවද මේ වාහනේ? මහත්ය 10,000ක්වත් වෙනවා ඇති නේ කියලා හයි. නේ? ඔය ඈත දුෂ්කර මානවල මිනිස්සු කෝටි ගණන් වල මණික් හම්බ වෙනවා. අරගෙන ඔය ලොකු මණික් ව්‍යාපාර වලට ඇවිල්ලා කියන්නේ මහත්ය 25,000ක්වත් මට මේකට ඕන. උඩින් ගන්න බැනලා. අර ඒක වැලියු එක හරි අඩුයි. ඊට පස්සේ අර මේක හරියට මේ මේ වටිනාකම දන්න මිනිස්සු ඕක විකුණන්නේ කෝටි 25,000 දෙන්න. ලක්ෂ 25,000 දෙන්න. ඒ කොතන වුණත් අපේ මනස ඇතුලේ අපි දන්නේ නැති සංසාරික ආත්ම දෘෂ්ටි සිවුම් වශයෙන් තමයි තියෙන්නේ. මේකේ තියෙන ඉන්ද්‍රිය විඥාන බලයකුත් තියෙනවා, සංසාරික විඥාන බලයකුත් තියෙනවා. ඒ දෙක එකට මිශ්‍රණය වෙමින් තමයි තියෙන්නේ. හැබැයි මේ මනුෂ්‍ය ආත්ම භාවයේදී මනුෂ්‍ය කියන වචනේ යෙදෙන්නේ වැඩි හැකියාවක් ප්‍රවණතාවයක් තියෙනවා මේ සාංශාරික විඥාණයට වඩා ඉහළින් ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ බුද්ධිය යම් කෙනෙක් තුළ පහළ නොවුනොත් එයාට සාංශාරික ලෝභ ද්වේෂ මෝහ තිරසං මේ ක්‍රියාත්මක වෙන ස්වභාව විඥාන පද්ධතියට හසු වෙන ගුණයට එනවා. හැකියාව තියෙනවා. ඒ හැකියාව පිබුදුන් නැති වුණොත් අර ගුණයට යනවා. ඒ තමයි ඒ ත්‍රිසං ගුණයට ඇදිවිලා ඇදිලා යන ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ගේ ආත්මය, තමන්ගේ ජීවිතය කාට හරි බාර කරලා, කර්මයට බාර කළොත්, දෙවියන්ට බාර කළොත්, ස්වභාව ධර්මයට බාර කළොත් අර තමන්ගේ තියෙන ශක්තියින් දිනු වීම එතන ඉඳලා අඩාල වෙනවා. ඇයි ඉතින් තමන් කිසි දෙයක් කරන්න බලන්නේ නැනේ. තමන් හිතන්න බලන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ප්‍රධාන චින්තනය දුර්වල කිරීමේ ලක්ෂණය තමයි ග්‍රහයන්ට, කර්මයට, දෙවියන්ට, භූතයන්ට, යක්ෂයන්ට ජීවිතය අතහැරීම. එහෙම අතහරින්න එපා. අත්තාහි අත්තරෝනාතු කියන කාරණේ හොඳට පිළිගන්න. එතන ඉඳලා තමයි ඔබේ සොයා බැලීමේ ගුණය වැඩි. ඔබ යන ගමනේ ක්‍රියාවලියක් හැටියට මේ අවසාන ප්‍රතිඵලයක් තමයි ඔබට ලැබෙන්නේ සැනසෙල්ල කියලා. සඳුන් කෑල්ලක ගෙවි යන්නට මත්තෙන් සඳුන් කෑල්ල මෙහෙම අතුරුදහන් වෙන්නට මත්තෙන් ඔබට සඳුන් කෑල්ල තුල අතුරුදහන් වීමක් දකින්නට පුළුවන්ද? බැහැ. සඳුන් කෑල්ල සම්පූර්ණයෙන් දෙවි ගියාට පසුයි ඔබට සඳුන් කෑල්ලේ අතුරුදහන් වීම දකින්න පුළුවන්. දැන් සබන් කෑල්ලක් අපි ඇඟේ ගාද්දි ඒක ගෙවි ගෙවි හැරි ටිකක් තියෙනව පේනවා. නමුත් සබන් කෑල්ලේ අතුරුදහන් වීම ඔබට දකින්න පුළුවන්ද? බැහැ. ඔබට ඒක යම් දවසක අවබෝධයටපත් වෙන්නේ එය සම්පූර්ණයෙන්ම ගෙවි පොත්තක් ගෙවි ගියාට පස්සේ. ඈ සමහර අය පොත්තක් අතීසි කරන්නේ ඒ පොත්තත් එක තමයි හේටි කිරුත් දේව කරගන්න පොත්තක් නැති වෙනවා එනකන් ඒගොල්ලෝ ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේ ගෙවි ගියාට පස්සේ ඒ වගේ ඔබගේ නිදහස ඔබට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තෙම නිදහස ලැබුණු දවසට. පෙර දැකලා යන්න බෑ. අපි පෙර දැකලා යන්න පුළුවන් කතරගමට. පෙර දැකලා යන්න පුළුවන් වෙන කොහට ගමකට, රටකට, ඉලක්කයකට, වර්ණයකට, සංඥාවකට යන්න පුළුවන්. මේක සංඥා නිරෝධයක් නිසා නිරෝධ වෙනතුරුම ඔබට නිරෝධය දකින්නට බෑ. ඔබට දකින්න පුළුවන් ෂය විවි යන දෙයක්. ඒතකොට ඔබට තේරෙනවා යම් මට්ටමකට දැන් මම ෂය විවි යනවා කියලා. සම්පූර්ණ නිරෝධය ඔබට දකින්න පුළුවන්කම තියෙන ෂය වුණාට පසුමයි. තේරුණානේ? එහෙන් මෙහා දකින්න බෑ ඒ තුල ෂය වීම. එහෙනම් කලින් දැකලා යන්න උත්සාහ කරක් තිබ්බනම් ඒක පොඩ්ඩක් අතහැරලා දාලා තමන්ගේ මේ විමසුන් නුවණ ඇති කරගෙන යන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න හැම මොහොතකම උත්සාහ කරන්න. ඔබ නැවත නැවත ක්‍රියාවට වැටි දහස්වරක් උත්සාහ කරන්න, ලක්ෂවාරයක් උත්සාහ කරන්න. එවිට ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, ඒ වැරදීම් වල ප්‍රතිඵලයක් හැටියට ඔබ යම් දවසක ඒ ප්‍රතිඵලය ලබනවා. ඒක හරියට මේ 500ක් විතර සෙනග අරයි යන ගුවන් යානයක නිපෙමුණක් වගේ දියුණු වෙනවා. ඔය තනියෙන් යන හදපු ගුවන් යානනේ මුලින්ම ඔය දැන් අද 500ක් අරයි යන්නේ. ඈ ගමක සෙනග අරයි යනවා අද තනියෙන් උඩට යන්නත් බැරි වෙච්ච ගුවන් යානනේ. පළමුවෙන් නැගපු ගුවන් යානේ දඩස් ගාලා කඩාගෙන රට ලැබීමට. ඈ දහස් වාරයක්. මමත් මේ පොඩි කාලේ කිසිම බලවේගයක් නැතුව අහසින් යන්න උත්සාහ කරපු කෙනෙක්. පිහාමින් උත්සාහ කරපු කෙනෙක් මම පොඩි කාලේ. ඒක මං හරි විද්‍යාත්මක වැඩකුත් කළා. ලොකු වවුලෙක් කරන්ට් එකට අහුවෙලා වැටලා හිටියා. ඒ වවුල ගෙනාවා. ගෙනල්ලා කිරුවා බර. බරට සාපේක්ෂව පිහාටු මැන්නා. පිහාටු මැනලා ගණන් ඇදුවා. ඊළඟට මගේ බරෙන් ඒක වැඩි කළා. ඔහොම හදලා බැලුවොත් අනිත් පියා වෙන්න පුළුවන්ද කියලා. ඒ විද්‍යාත්මක સિદ્ધාන්තයක් ඒක. එයාට පුළුවන් නම් මට බැරි මොකෝ. ඈ? එයාට පුළුවන් නම් මට බැරි මොකෝ. පියා වෙන්න පුළුවන්. දැන් ලෝකේ තියෙන විවිධ ක්‍රමවේද තියෙන හැබැයි තාම ගොඩක් අය වේගය සහ ශක්තිය වැඩි වෙන්න ඕන නිසා යොදා ගන්නවා පොඩි රොකට් ක්‍රමයක්. එහෙවත් නැතුව ඕනනම් සතුන් වගේම පියාසර කරලා යන්න පුළුවන් මට්ටමක් තියෙනවා. 2025 වගේ වෙනකොට ලංකාවේ මිනිස්සු අහසින් පියාඹල යනවා කියලා මේ ආතර්සි ක්ලාක් මහත්තයා කියලා කියනවා. මගේ ළඟට ආවොත් මම තාක්ෂණේ දෙනවා. විහාමින ක්‍රමය. ඉතින් විහාමින්න පුළුවන් මිනිස්සුන්ට. අධ්‍යයනය තමයි ලෝකේ ලෞකික සංවර්ධනයේ හේතුවත් අධ්‍යාත්මික සංවර්ධනයේ හේතුවත්. නමුත් බෞද්ධයෝන්ට ආකල්පයක් දීලා තෙරපල තියෙන්නේ කන්න එපා, තෘෂ්ණාව වැඩි වෙනවා. කන්න ඕන, තෘෂ්ණාව වැඩි වෙන්නේ නැති වෙන්නේ. ඉතින් මේ හරි වැඩක් නෙවෙයිලා තියෙන්නේ. අපි මේ ස්වඳගුළු බීරියෝ බවට පත් කළා. ඇස් ඇත්තක නමුත් අන්ධේ කුසේ ඉන්න කියලා. ඉතින් අපි මිනිස්සු අන්ධේ වගේ ඉන්නවා. කන් ඇත්තක නමුත් බීරෙකු මෙන්න ඉන්න කියලා බීරෝ වගේ ඉන්නවා. ඉතින් මහා පුදුම විනාශයක් නෙමෙයිද? හැබැයි ඒක කියලා දුන්නේ වෙන දෙයක්. අපේ පුතඥයෝ ගත්තේ වෙන දෙයක්. ඒකයි දෙන්නේ එතනදී. රහතන් වහන්සේ කෙනෙක්ගේ ලක්ෂණය තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඇලෙන්නේ නැති, අර පදුමයේ දිය තැවරෙන්නේ නැති වගේ ගුණය. ඒ ගුණය පැහැදිලි කරන්න අර වගේ වචනයක් කිව්වා, දේශනා කළා. නමුත් අපි ඒක මතු පිටින් අරගෙන අපි අඳගුළු බීරියෝ වගේ ඉන්න පටන් ගත්තා. ඒක තමයි වරද. දහම වරදවල ගත්තොත් අර සර්පයා වැරදි තැනින් ඇල්ලුවා වගේ කියලා කිව්වේ ඕකයි. නේ? සර්පයාව නිසි තැනින් ඇල්ලෙන්නේ නැති වුණොත් එහෙම ඒ ආව දෂ්ට කෑමකට ලක් වෙලා මිය යනවා. ඒ වගේ බුදුදහම කියන එක ජීවිතේ දියුණුවට ගලපගත්තේ නැති වුණොත් එයා විනාශ වෙනවා. බුදුදහම නිසා විනාශ වෙනවා. එහෙනම් බුදුදහම හේතර කරනවා. දැන් අපි ඇඳුමක් ගන්නවා. අපිට ඕන නම් ඒ ඇඳුම අපි ඇඟේ පහසුව සඳහා මහ ගන්නත් පුළුවන්, ඕන අපහසුතාවයක් ඇති වෙන හදා ගන්නත් පුළුවන්. ඇඳුම ඕනෝට වඩා හිර එකක් ඇඳුත් එම අපහසු වෙන්නේ. එහෙම නැත්නම් ගොඩාක් ලොකු එකක් අඳිනවා ඒත් අපහසු වෙන්නේ. ඒක පායට පෑගෙනවා යන්න බෑ. ඉතින් අපි ඇඟේ තරමට එක හදා ගන්නවා පහසුවට. ඒ වගේ ධර්මයේ නිසලස හරියට ගලපෑ. එතකොට පහසුයි. දැන් ලෝකෙ එහෙමනේ කරන්නේ, හදලා දෙන ඇඳුම් අඳින්නේ. ආගම් විසින් ආගම් කර්තෘවරයෝ කිව්වද ඒක තමයි අඳින්න ඕන, ඒක තමයි කන්න ඕන, ඒක තමයි ජීවිතේ, ඒක තමයි තියෙන්නේ. මේ පදපරමයන්ගේ ලෝකයක්. පදපරමයන්ගේ ලෝකයක්. පද අල්ලගන්නවා. තමන්ගේ ජීවිතය නැහැ. බලනකොට අනුන්ගේ මේ කියමන් වලට නටන රූකඩ ටික. ඒ මුල ඉඳලම පුරුදු කලේ නැහැ තමන්ට දර්ශනයක් ඕනේ කියලා. ටික දෙනා ඉන්නේ. දැන් අපි පොඩි කාලේ මට මතකයි මම පුදුම වෙනවා, මම පොඩි කාලේ ඇයි එහෙම දේවල් කිව්වේ කියලා. මම එක්තරා විදිහක ෂර්ට් එකක් ඇඳලා යනකොට අපේ අක්කා කිව්වා ඕක අද සමාජයට ගැලපෙන්නේ නැහැ. මම ගැලපෙන විදිහ එකක් ඇඳයි යන්න කිව්වා. මං කෝ මං සමාජයට ගැලපෙන්නේ නෙමෙයි මං අඳින්නේ. මගේ කැමැත්තට මට ගැලපෙන එක. ඒක නේද වෙන්න ඕනේ? අරයාගේ කැමැත්තට මෙයාගේ කැමැත්තට මට ඒ ඇඳුමින් ලස්සනක් තේරෙනව නම්, මට ඒකින් මේ සතුටක් දැනෙනව නම්, මට ඒකේ සැහැල්ලුවක් දැනෙනව නම් ඒ රෙදිවල නිසා, ඒක මිසක් මගේ ප්‍රධාන කාරණේ මට මේ තාක් කඩවත් පේන්න හරි සමාජයට ගලපන්න ඕන හරි ඌමනාවක් නේ. මම පාවාන් දෙක දාන්නේ අපහසුතාවයෙන් සමාජයට ගැලපෙන්න යන්න ඕනේ. මගේ කකුලේ පහසුව ඇති කරගන්න මේ ගල් මුල් වල හැප්පිලා කකුල් තුවාලෙට එතකොට. ඉතින් අද සමහර අය දාන්නේ මොකද? ඇත්තටම දාන්නේ කකුල ආරක්ෂා වෙන්න නෙමෙයි සමාජයට ගැලපෙන්න. මොන විශ්වාසද ඒක? ඒක නවී යුතු කාරණයක්. අපි කන්නාට දෙකක් දාන්නේ මේ සමාජයට ගැලපෙන්න නෙමෙයි, අපිට හොඳ පෙනුමක් ලබා ගන්නයි. අපි කැමති හැඩේ නම් ඒක දෙන්නයි ඉතරයි. ඒ වගේ මිනිස්සු තමන්ට දර්ශනයක් ඇති කර ගන්න ඕන. තමන්ගේ කියන දර්ශන න්‍යායක් තුල තමන් ගොඩ නැගෙන්න ඕන. තර්කානුකූල පුජ්‍යලෙක් වෙන්න ඕන. කියන දේ අහන පිරිසක් නෙමෙයි, කියන දේ විමසන, කියන දේත් එක්ක තර්ක කරන, සාකච්ඡා කරන පුජ්‍යලෙක් බවට පත් වෙන්න ඕන. එච්චරයි. ඒක තමයි නුවණැති ප්‍රඥාවන්තයන්ගේ ජීවිතේ. ප්‍රඥාවන්තයෝ කවදාවත් අනුන්ට අහිතක් කරන්නේ නැහැ. සතෙකුටවත් අහිසක් කරන්නේ නැහැ. මොකද ඔහුට දැනෙන අනිත් කෙනාගේ ජන විඥානය. එයාගේ ජන විඥානයේ සංවේදීතාව දැනෙනවා. අත්තානං උපමංකත්වා කියන එක තේරෙනවා. ඒ නිසා එයා කවදාවත් වැරද්දක් කරන මිනිස්සෙක් වෙන්නේ නැහැ. හැබැයි තමන්ට වැරද්දක් කරන මිනිස්සෙකුට තේරෙන ආකාරයට යහපත් විදියට උත්තරයක් ලබා දෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ ආරක්ෂාවක් යොදා ගැනීම මොන හරි ආකාරයකට ඒක වරදක් නෙමෙයි. ක්‍රියාත්මක වීම තුළ තමන්ගේ ගේ වටේ තාප්පෙට කරන්ට් එක දාලා තියා ගැනීම වරදක් නෙමෙයි. අපි ගහලා තියන බෝඩ් එකක් මේකේ විදුලි බලය ඇත කියලා. ඒ නැත්තම් කවුරුත් ඇවිල්ලා මේ පොල් කඩන්න ඇවිල්ලා ගහන්න කියලා අල්ලන්න පුළුවන්නේ. ගහලා දෙන්න තිබුණට කමන්නේ නැහැ. මොකටද? ඒ හොරේ පැනලා ඕකේ වැදිලා මැරෙනවා. එතකොට අපි වැරදිකාරයද? නෑ නෑ. එයා විසින් අපේ තාප්පෙට උඩින් පණින්න හැදුවේ. එයායි කරන්ට් එක වැදිලා මලේ. අපි විසි වරදකාරේ නෙමෙයි. මේකේ කේබල්ස් තියෙනවා. හොඳට පේනවා. අපි ඔයාගේ වත්තට ගිහිල්ලා අපි කරන්ට් එක දාන්න. අපි වත්තට ඇවිල්ලා නේන. ඉතින් අහිංසක සතුන්ට නම් ඉදින් දාලා එහෙම යනකොට ඒ සතු මරණ එක පව්. දැන් මේ එක්තරා උදාහරණයක් මේ පෙන්වන්නේ. තමන්ගේ ආරක්ෂාව උනතරම් පරිසරයක ඇති කරගන්නට නිදහසක් තියෙන මේ මෝඩ කරුණාව කියන එක තියෙන්නට උවමනාව නැහැ. එහෙම කරුණාව තියෙන උමනාවක් නැහැ. ක්‍රියා කරන්න උමනාවක් නැහැ. ඒකයි අදගත්කම. දැන් මේ වචනවල සත්‍ය අපි ගොනු කරන්න උත්සාහ කරනවා. ඒ ගුණ කරන්න හදන උත්සාහ කරන වචන හැම එකක්ම අසත්‍ය නැමැති ගෝණියෙන් මල්ලෙන් අරගෙන තමයි කතා කරන්නේ. සත්‍ය සැබවින්ම තිබෙන්නේ මේ වචන ඉක්මවා ගිය කල්හි තමයි සත්‍ය තිබෙන්නේ. මා මේ සත්‍ය යම් දවසක දැක්කද ඒ දැකපු දවසේ මුලින්ම මා ප්‍රකාශ කළ පළමු වචනය වචන සියල්ල බොරු කියන වචනය තමයි මම පිට කරලා තියෙන්නේ. මම මොකද කතා කරන්න උත්සාහ කළා මගේ ගුරුවරයාට මට කතා කරගන්න බැරි වුණා. හැම වචනයක්ම ධර්මයේ හැමුවේ මේ උඩට මතු වෙනකොට ඒ වචන දිය වෙලා යනවා. හරියට අර හිරු කරා ලං වෙන ඕනම යානයක් ඕනම වස්තුවක් ඒ අධික රස්ණයට උණු වෙලා ද්‍රව බවට පත් වෙනවා. වාෂ්ප වෙලා යනවා. ඒ තරම් බලයක් ඒකේ තියෙනවා. ඒ වගේ ධර්මයේ කියන්නේ මහා ප්‍රඥා බලයක් මේ අවිද්‍යා සහගත වචනයක් කිට්ටු කරනකොට ඒකේ තියෙන සම්පූර්ණ ආලෝකමත් වෙලා ඒක ෂය වෙලා යනවා. මේ වචනයක් තුල ගොනු කරලා තියෙන අංගිසේ ආකල්පමේ ගුණය. ඒ ආකල්පමේ ගුණේ ෂය වෙනවා. දැන් අපි මේ වචන අරගෙන ලොකු දේශනාවල් පැවැත්වුවොත් මේ වචනේ විශ්වාස කරන කෙනෙක් නෙමෙයි මම. මේ මගේ ගමන යෑම සඳහා මම ගන්න බස් එක විතරයි. මොකද වෙන යන්න ක්‍රමයක් නැහැ. මේ බස් එක විතරයි. ප්‍රවාහන මාධ්‍ය විතරයි. හයර් එකට ගන්න කැබ් එකක්, ත්‍රී වීලර් එකක්, බස් එකක් විතරයි. ඒ නිසා මාගේ බස් එක මගේ ගමනවත් ධර්මියවත් දෙවි. මා නතර වෙන තැන නෙමෙයි. අපි ගන්න වාහනේ අපි නතර වෙන තැනද? නෑ නේද? මම්මගේ. ගවම්මගේ. මේ වචනේ කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මේ වචනය මාගේ ධර්මයේ හැයි කියලා ඔබ විශ්වාස කරන්නට එපා. මේ ලෝකේ තියෙන ඕනම වචනයක් බොරුවා. වචන සියල්ල බොරු කියලායි මම කිව්වේ. මේ ලෝකේ කොහොම තියෙන සංකල්ප දෙවියෝ ගැන, යක්ෂයෝ ගැන, භූතයෝ ගැන, ඒකල යම් යම් ශක්තියින් ස්වභාවයන් ගුණයන් ලෝකේ විවිධ ස්වરૂපයන් තුල තියෙනවා. ඒවා කිතිබුණාවේ. ඒවත් එක්ක ජීව ශක්තිය, එහෙම නැත්නම් අජීවී ශක්තිය. මහා පෘථුවිය ඉරු වටේ කැරකෙනවා. අජීවී ශක්තිය. මහා ශක්ති බලයක්. එක රූලක මේ විදිහට කැරගෙනවා කියන්නේ යම්කිසි භ්‍රමණ ශක්තියක් තියෙනවා. අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් තියෙනවා. හිරු කොයි මොහොතක හරි පුපුරලා ගියොත් එහෙම මේ ගහලෝක ටික කොයි විදිහෙන නන්නත්තරේ යයිද නැහැ. එහෙම සිසුන්ට ඉන්න තරක් නැහැ. රූලක් නැතුවය. කෝප් එකට දාලා එහෙම ජිල් බෝලයක් කරකවුවාම මේ කැරකිනේ දෙගේට ඒක ඔහොම ඔහොම කැරි කැරකි තියෙනවා අර මාර්ග ලිඳ වගේ. යම් කිසි බ්‍රම බලයකට ශක්තියකට හැදිලා තියෙනවා. මේ ජීව ශක්තියන ඕන තරම් තියෙන. මම ඔබට කියන්නේ මේ ඔබ ලැබනාත්තේ උපදින්න එපා කියලා මේ තර්ජනය කරන්නේ. උපදින්න ඕන නම් උපදින්න. නැත්තම් ඔබට නැති කරගන්නත් පුළුවන් ක්‍රමවේදය තියෙන. හැම සත්‍යය අවබෝධ කරගන්න. මේ අපේ බෞද්ධ මේ ලංකාවේ ගොඩක් අයට කියන්නේ මේ ජාතික දුක්ඛ ඔබල උපදින්න එපා. ඉඳ බිය. අර පෞගේ කාල දේශපාලන නායකයෙක් කිව්වේ එතුමා ඉක්මනින්ම නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ගෝවලු. මොකද කියලා ඇහුවලු. නෑ එතකොට උපදින්නේ නැන්නේ මිනිස්සු හොඳයි ඌවලු උපදින්න ඇති එක. එක්තරා මේ දේශවන්න කණ්ඩායම ඒක අපි ඉක්මනටම එතුමට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගෝවා. ඒ මොකද කියොත් ඇයි ආ උපදින්නේ නැන්නේ ආය හොඳයි එන්න මේ බාලු. නියත් මේසු තරහිනුත් කියනවා එහෙමනේ. ඉපදීම නෙමේ දුක. අවිද්‍යාවයි දුක. බෝසත්වරු දීපංකර පාද මූලේ ඉඳලා එනෝ ලස්සනට ඉස්සරහට සංසාරේ බොහොම සන්තෝෂෙන් ආවේ. බුදුරජාන් වහන්සේ දෙපය වෙහෙසවල මිනිසුන්ට මිනිසුන්ව දුකෙන් මුදව ගන්න යනෝ බොහොම සන්තෝෂෙන් යන්නේ දුකෙන් නෙමෙයි. දැන් අපි නම් කිව්වොත් එහෙම දරුවෙකුට හරි පුතා මේ කඩේට ගිහිල්ලා මේ හාල් කිලෝ එකක් ගන්න කියලා අනේ මල් දැම් බෑ අවුවේයි පිච්චෙනෝ අමාරුයි කියලා කියනවා. ඈ නමුත් සන්තෝෂෙන් යන්න පුළුවන් ගමනක් තියෙනවා. අපිට බොහොම සන්තෝෂෙන් අපේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පරමාර්ථයක් කරා නම් අපි ගමන් කරන්නේ එනවා. දැන් මේ භාවනා වැඩසටහනේ අගයක් දැනුණාම ඊ විහිස පීඩාව දුකගෙන එනවා. සමහරලාට ඔයිටත් මෙහා ඉන්න කට්ටිය ඉන්නෝ පොඩ්ඩක් දුර වැඩි ඉනේ කියලා කියනවා. ඇයි එයාට දුර වැඩි වෙන්නේ? අවශ්‍යතාවය අඩු නිසා. ළඟ ඉන්න කට්ටියට වැඩ වැඩි, දුර ඉන්න කට්ටියට දුර වැඩි. ඒ දේම ඕනකම නැතිකම, උනන්දුව නැතිකම වෙන දෙයක් නෙමෙයි. ඔබේ මනස ඇතුළත ඔබ තෝරගන්න නිර්වාණය කියන channel එක tune කරගන්න ඕන. එතනින් ඇහෙන හඬ බන ඔබ අහන්න ඕන. ඔබ ද්වේෂය නැමැති channel එක, ලෝභය නැමැති channel එක, රාගය නැමැති channel එක, බය නැමැති channel එක, අවිද්‍යාව කියන channel එක, තණ්හාව කියන channel එක, ආසාව කියන channel එක tune කරගෙන අහගෙන ඉන්නෝ. ඒ වගේ channels තියෙනවා අපේ ලංකාවෙත් නේ. යන් channel තියෙනවා. ඊට පස්සේ ප්‍රවෘත්ති වෙනවම තියෙන channel තියෙනවා. සම්භාවනීය channel තියෙනවා. සම්භාවනීය channel සිකේ තියෙන එක විදිහට. ඒ මනසත් එහෙමයි. නතර වෙන්න සුවදායේ තන තමාම සොයා ගන්න ඕන. ඒ තමයි මේ කම්පණය නොවන තැන. කම්පණය නොවන තැන. තමන් කම්පණය නොවන්නේ උපාදානය නොකරන තැන මිසක් උපාදානය කළොත් ඕනම තැනකදී ඔබ කම්පණය වෙනවා. ඇලීම කියන ඕනම තැනකදී අපිට විදුලිය ස්පර්ශ වෙනවා. ඔබ මේ මහ පොළොවේ ඉඳගෙන එංගලන්තයට ගිහිල්ලා අඩිය තියලා හිටියත්, ඇමරිකාවට ගිහිල්ලා අඩිය තියලා හිටියත්, ලංකාවේ අඩිය තියලා හිටියත්, ඔබ මහ පොළොවේ අඩිය තියලා ඉන්නේ. ඒ වගේ උපාදානයේ කියන මට්ටමේ ඔබ ඉන්නවනම් මොන දෘෂ්ටිගතව ගිහිල්ලා වුණත් ඔබ ඉන්නේ ඇලීම කියන මහ පොළොවට අඩිය තියලායි. ඒතකොට ගැලවීම කියන එක නෑ. ඔබේ තුල ඇලීම කියන එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ගැටීම වශයෙන් උත් ඇලීම වශයෙන් උත් ද්වාකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ ඇලීමයි. ලෝක තේරුම් ගත්තේ නැති එකනේ මේ ලංකිකයන්ට වෙලා තියෙන්නේ. ගැටීම කියන්නේ ඇලීමක් නෙමෙයි කියලා තේරුම් ගත්තේ නැති පස්සේ තියෙන්නේ. නැත්නම් අනිත් ඒවා ඔක්කොම හරයි. ගැටීම කියන්නේ ඇලීමක් කියලා තේරුම් ගන්නවා. ප්‍රතික්ෂේපය කියන්නේ ඇලීමක් කියලා තේරුම් ගන්නවා. නිග්‍රහ කිරීම කියලා කියන්නේ ඇලීමක් කියලා තේරුම් කර ගන්නවා. එතකොට ඇලීම් සහ විශ්වාස දෘෂ්ටි කියන්නේ කොහොමද ඇලීම්නේ? මනෝ මායාව මවාගත් සීනයක් හැමෝම දකින්න එක එක සීන එක එක එක්කෙනා මනසින් මවාගෙන හීන දැක දැක මිනිස්සු ඉන්නවා. සබ්බේ පුතජන උම්මත්තක සියලු මිනිස්සු පිස්සු කියලා තමයි කිව්වේ ඒක. හැබැයි ඒක අපිට පිස්සු කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඒ? ඔක්කොම පිස්සුනේ. අපිට ඒක පිස්සු කියලා තේරෙන්නේ නැහැ. ඔක්කොම පිස්සු. ඒකයි තියෙන්නේ. දැන් අපි ඔක්කොම සුදු නම් එහෙම හදිස්සියෙන් උපරිම සුදු කෙනෙක් හම්බුණා අපි අමුතුවෙන් බලන්නේ දෙපාරක් මෙචිකිච්චා ඔක්කොම සුදුනේ. හැබැයි අපි නිකන් හරි එහෙම කවුරු හරි ගොඩාක් සුදු කෙනෙක් දැක්කොත් ඔය කබර එහිලා හරි මොනවා හරි වෙලා හැම සුදු වෙනවා අපි දෙපාරක් බලන මොකද මේ මනුස්සයද එලා තියෙන්නේ. ඒ වගේ තමයි ඔක්කොම පිස්සු තියෙනකොට පිස්සු අඳුර ගන්න බෑ. ඔක්කොම දුවගෙන යනවා ජලය සොයාගෙන සැනසille හොයාගෙන දුවගෙන යනවා. කොහෙ දුවන්නේ? හැබැයි කාන්තාර දිහාවට. කාන්තාරට දුවගෙන යනවා. මේ සැබෑ ලෙස සාරංච සාරතෝ ඤත්වා සරුදේම සරුකොට සලකනවා. අසාරංච අසාරතෝ. මේක උපමා කළා මෙහෙම. එක කරත්ත මංකොල්ලකාරයෙක් ඒ කාලේ ඉඳලා තියෙනවා. කරත්ත මංකොල්ලකාරයා මේ කාන්තාරේ මැදින් යන මිනිස්සුන්ට මේ රවට්ටලා මංකොල්ල කන මේ කරත්ත. තනි කුජ්ජලෙක් ඉන්නේ. මෙයාට ලොකු සේනාවක් නැහැ. අනිත් මිනිස්සු ගහලා මරන්න බෑ. ඒ නිසා මේ හරි අපූර්ව විදිහට මේ රවට්ටලා මරණයට පත් කරනවා. ඉතින් මේ දේවදත්තගේ කණ්ඩායමක් ගියලු යනකොට මේ කිව්වලු අපරාදී මෙච්චර මේ ආහාර පාන ජලය කරත්තේ පටවන් යන්නේ මේ හරට්ටත් හරි අමාරු වෙන යන්න ඕව මෙහිම් බාල යන්න අර ඈත ලස්සන දිය පොකුණු තියනවා සරුසාර තියනවා වැහි වහිනවා මේහිම් ජලය ආහාර පාන ඕන තරම් තියනවා කිව්වා. ඉතින් මේ මිනිස්සු ඒව බාල ගියා. බාල ගියාම ගිනි කාන්තාරේ වතුර ටිකක් බොන්නත් නැහැ මොකක්වත් නැහැ අනේ බඩිකින්නේ මලා. අර කාලත් ටිකක් මංකොල්ල ගෑවා ආහාර ටිකක් මේ මිනිස්සුන් ගත්තා. එහෙනම් බෝසතාණන් වහන්සේ ආවා. බෝසතාණන් වහන්සේටත් ඔහොම කිව්වා. බෝසතාණන් වහන්සේ බැලුව ඈත. වැහි වහිනව නම් අමුතු සුවඳක් එනවා. ඒ සුවඳ එන්නේ නැහැ. වැහි ඈතින් වහිනව නම් සිහිල් සුළඟක් එනවා. හීතල සුළඟක් එනවා ඈත වහිනකොට වැහට හීතල සුළඟක් එනවා. ඒ හීතල සුළඟෙන්නේ නැහැ. වැහි වහිනව නම් ඈත අපිට කරවලට අහස පේනවා. එහෙම අහස කරවලට පේන්නේ නැහැ. වැහි වහිනව නම් විදුලි අකුණු කොටන එළි පේනවා ඈතින්. එහෙම පේන්නේ නැහැ. මේක මාර දෘෂ්ටියක්. මේ පුජ්‍යලයා මහා සතුරු පුජ්‍යලයක් මාරයෙක් කියලා කල්පනා කරලා, ඒ කියන්නේ Tamanට වරදක් කරන පුජ්‍යලයක් කියලා කල්පනා කරලා කෙනෙකුටවත් කිව්වා ආහාර පාන බාන්න එපා, ජලය ඉවත් කරන්න එපා, රැගෙන යන්න මේ නිමිති නෑ කිව්වා. ඒ නිසා ඔබට විද්‍යාව සහ අවිද්‍යාව මනින්න පුළුවන් ටිකක් දාර්ශනිකව බලන්න. ඔබ මේ අහුම්කන් වෙන දේ තුල, ඔබ මෙහෙයවන මනස තුල ඔබට යම්කිසි ඈතක් පේන්න ඕන. මේ විදියට මනස මෙහෙව්වහම මම අවසානට යන්නේ මෙතින්ට. තේරුණා නේද? එහෙම නැතුව හුදෙක් විශ්වාසයන් මත පමණක් අර කියුම් තුල, ආගමික පූජකයෝ තුල කියුම් තුල අද සත්තුන්ගේ බිලි කපනවා, මරනවා, නොයෙකුත් දේවල් කරනවා. මේ ඔක්කොම කරන්නේ විමුක්තිය සඳහා. අර සතුරු පුජ්‍යලය ඇවිල්ලා තමන්ගේ වාසය සහ බඩගෝත්‍රය වෙනුවෙන් මොකද කරන්නේ? මිනිසුන්ව අමානුෂික ලෙස රවට්ටනවා. රැවටීම පරම්පරා දෙක තුනක් ගියාට පස්සේ ඒක ආගමක් බවට පත් වෙනවා. මුලින්ම කරේ පුජ්‍යලය සමහරලාට තමන්ගේ අවිමතාර්ථය සාර්ථක කර ගැනීම සඳහා පොඩි උපක්‍රමයක්. ඒක පරම්පරා දෙක තුනක් එහාට ගියාම සත්‍යයක් සහ විශ්වාසයක් බවට පත් වෙනවා. තේරුණානේ? එනිසා ඥානවන්ත කෙනෙකුට පේනෝ මේ ක්‍රමවේදයේ අවසාන ප්‍රතිඵල මෙන්න මේ විදියට අපිට අත්දකින්න ලැබෙනවායි කියලා. ඉතින් ඔබ බොහොම ඥානවන්ත කෙනෙක් වෙන්නට ඕන විමසුන් බුද්ධෙන් මේ සමාජය තුළ ලෝකයේ තුළ හරි දේ තෝරගෙන යන්න ඕන. අපි හිතනවා ඉදිරි ලෝකය, ඉදිරි 50 වස 100 වස ඉස්සරහට යන්නේ මේ අධ්‍යාත්මික ලෝකයේත් එක්ක මිනිස්සු වඩා ගැලපෙනවලු. බෞද්ධයෝත් ඈත් වෙලා හිටියා අධ්‍යාත්මික පැත්තෙන්, අනිත් අයත් යුරෝපේ පැත්තත් ඈත් වෙලා හිටියා. මිනිස්සු හම්බ කරලා හම්බ කරලා කොන්ක්‍රීට් කැලෑවල් හදාගත්තා. විදුලිය තියෙන, ඔක්කොම තියෙන, කැලෑවල් හදාගෙන ඉන්නේ. දැන් මිනිස්සුන්ට දැන් වමනා වෙලා තියෙන අධ්‍යාත්මික ගොඩනැගිලි. ඒ නිසා තමයි මේ ධර්මය ලෝකේ අවදි වෙන්නේ. මේ දේ පළමු වතාවට බුදුරජාණන් වහන්සේ තමයි මේ මිහිතලේ ජීවමාන කළේ. මේක අසිරිමත් දෙයක් කියන්නේ නිවන අල්ලන්න අඬුවක් ඔබ ළඟ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබ ළඟ තියෙන ඔය හැම මතකයක්ම, හැම මතයක්ම, හැම දෘෂ්ටියක්ම ඔබ එක අඬුවකින් ගත්තේ. ඇහැ කියන අඬුව හරි, කන කියන අඬුව හරි, නාසය කියන, දිව ශරීරය කියන අඬුව යොදලා, එහෙම නැත්නම් මේ පහෙන් එන සංඥා මාත්‍ර සම්පින්නණය කරලා නිර්මාණය කරන මන කියන අඬුව යොදලා තමයි ඔබ ගන්නෙ. ඔය අඬුව එහෙකින්වත් නිවන අල්ලන්න බෑ. තේරුණානේ? සංකල්පයක් නොවේ, දෘෂ්ටියක් නොවේ. එතකොට මනසට අල්ලන්න බෑ. මොකද සෘෂ්ටි සංකල්ප විතරයි මනසට අල්ලන්න පුළුවන්. රූපයක් නෙමේ, එතකොට අල්ලන්න බෑ. ශබ්දයක් නොවේ අල්ලන්න බෑ. ගන්ධයක් නොවේ අල්ලන්න බෑ. රසයක් නොවේ අල්ලන්න බෑ. ස්පර්ශ කළා ඝන වස්තුවක් නෙමේ අල්ලන්න බෑ. දැන් මොකද හිතන්නේ? දැන් මෙතෙන්ට අධිචිත්ත අධිඥාන කියන බලය එකතු වෙනවා. එකතු වීම තුළ ඒ සොයා යන ගමනේදී ප්‍රතිඵලය හැටියට තමයි ඔබ ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා ඉස්සරහට පියවරක් පනිනවත් එකම ඔබට ලැබෙනවා විශ්වීය ඥානය, අනන්ත ඥානය. කාලික ඥානය කියන්නේ ඒකට. සම්‍යක් ඥානය කියන්නේ ඕකට. සම්මා දිට්ඨිය කියන්නේ තෝකට. විශ්වය කියන්නේ අනන්ත කියන එකනේ. සැබෑ විශ්වවිද්‍යාලය එතනින් තමයි ආරම්භ වෙන්නේ. විශ්වවාසිකයේ බවට පත් වෙනවා. විශ්වවාසිකයේ එතකොට තේරෙනවා මේ ලෝකෙ මෙතෙක් කාලයක් අනේ මම මේ අදහලා තියෙන්නේ සංකල්ප. අනේ මෙහෙමත් ගොම්බදින කණුවක් වෙලා මමත් හිටිය නේද කියලා හිතෙනවා. මොකද මිනිස්සු එක එක එක එක ආගම් දර්ශන බැඳලා තිබ්බා අපේ ඔළුවේ. ඈ දැන් මොකක්වත් නැහැ. බුද්ධඝමයේ කෙනා දකින්නවලු බුදුදහමක්වත් එතර නැහැ. ශාස්ත්‍රවරයත් අතහැරලා වචනත් අතහැරලා තමන්ව තමාවත් අතහැරලා අතහැරීම කියන ක්‍රියාවලියත් අතහැරලා දැන් කෙනෙක් කියන්න බලන හන්දනේ පොඩ්ඩක් ඔයිට වඩා මේ පොඩ්ඩක් ධර්මයේ පොඩ්ඩක් සරල කරන්න බැරිද? ඒක හරියට අර නගින්න බැරි කෙනෙක් සිරිපාද කන්ද පොඩ්ඩක් පාත් කරලා දෙන්න බැරිද කියලා අහන වගේ කතාව. ඈ? කවුරු හරි කෙනෙක් කියන මේ මට ටිකක් දනිස්සියමාරු පොඩ්ඩක් මේක පාත් කරලා දෙන්න බැරිද? ඒක විහිළු කතාවක්නේ. එහෙම කරන්න බෑ. ඕනනම් තල්ලුවක් දෙන්න පුළුවන් උඩට නගින්න. සිරිපන්ද කන්ද පාත් කරන්න බෑ. ඒ නිසා මේ ධර්මයේ තියෙන ගැඹුර අඩු කරන්න බෑ. ඒක තව තව විග්‍රහ කරලා ඒ ක්‍රමානුකූලව ශක්ති ප්‍රමාණය ඉදිරියට යන්න සලස්සන්න පුළුවන්. ධර්මයේ තියෙන ගැඹුර සරල කරන්න බෑ. ආතරයි පිස් තියෙන අයටත් නැති අයටත් පත්මේ එතනම තමයි. නේද? ඒකන කොයි විදියකින් හරි තියන්න ඕන. ඉස්සරහදී හෙලිකොප්ටර් වලින් යන්න පුළුවන් විදියට හදනවා. ඒක හොඳයි. දැන් සමහර අය විරුද්ධ වෙනවා. ඒක හොඳයි. මොකද පිටරටේ ඉඳලා එන රාජ්‍ය නායකයෙකුට මේ දවස් 3ක් නිවාඩු දාලා සිරිපාද යන්න පුළුවන්ද? බෑ. එහෙම යන්න බෑ. ටිකක් ආබාධිත කෙනෙකුට යන්න, හදිසි ප්‍රභු කෙනෙකුට යන්න, මේ අපිට තිබ්බට නිවාඩුවක් දාලා දවස් 3ක් සිරිපාද යන්න කියලා මේ අගමැති කෙනෙකුට, ජනාධිපති කෙනෙකුට එහෙම බෑ යන්න. එතකොට රට කරන්නේ කවුද? රටකට මොනතරම් ප්‍රශ්නයක් තියෙනවද ජනාධිපති කෙනෙක් දවස් 3ක් නැති වුණාම? ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවල් ඒ දිනු තාක්ෂණයට කි අපි විරුද්ධ වෙන්න හොඳ නැහැ. ඒකට එකඟ වෙන්න ඕන. අපි අර ගතානුගතික අර වැඩි සංකල්ප අයින් කරන්න කැමති නැහැ නේ වැද්දා කොළ මේ කොළමිටිය ඒ වගේ කට්ටිය ඉන්නවා. එහෙම වෙන්න බෑ. දිනු වෙන්න ඕන. මන් නම් කියන්නේ ඉදිරියේදී හාමුදුරුවෝ වාහන එළිවුවට කමක් නැහැ. නේද? ලෝකේ දිනුනේ තාක්ෂණය බොහොම සෞම්‍ය සම්මිය දර්ශනයකින් අනුව ලයිසන් එකක් අරගෙන පිළිවෙලට සයිනන්සර් වාහන එළිවගෙන යන ගෞරවයෙන්. දැන් ඕක ඇමරිකාව, ඕස්ට්‍රේලියාව පැත්තේ හාමුදුරු කරන්නේ. අනේ බොහොම ගෞරවයෙන් බාරගෙන බාවට ඇරලා ලංකාවේ එළිවුවත් ඒක. දාන ටික තියෙද? ඒක තමයි දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව නම් පැහැදිලිම පැහැදිලි ක්‍රියාවක් නොවේ වරද චේතනාවයි. චේතනාවයි ක්‍රියාවලිය නෙමෙයි. චේතනාවයි ක්‍රියාවලිය නෙමෙයි. තේරුණාද? පොඩිම කාලේ කවුදෝ නොසන්ඩාල යාළුවෙක් අපු එක් කරගෙන ගිහිල්ලා අපිට ටොපියක් කියලා කැවුව මෝදකේ. අපි පොඩිම අවුරුදු 7 8 අපිට මේ ඉන්න නපුරු කොල්ලෙක් අරගෙන ගිහලා මෝදකේ කැවුවා. සාමාන්‍යයෙන් ওই 4න් එකයි ලොකු මිනිස්සෙක් කන්නේ. අපි දෙකක් විතර කෑවා. ගුලි දෙකක් විතර. එතකොට හිතන්නකො පොඩි කාට ඔරොත්තු දෙයිද කියලා. අපි ගස් යනවා, පාරේ බඩ ගන්නවා, වෙලවල් වල නටනවා, කෑ ගහනවා. කවුද කවුරු හරි කියලාත් එක්ක අපි කෑවේ මොනවද කියලා අහුවා මේවයි කියලා කියලා. ඕක ගෙදර ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ ගෙදරින් ඇවිල්ලා අල්ලගෙන ගිහලා හොඳටම ගැහුවා. ගාලා මේ පතුරු යන්න ගැහුවා. ගාලි වරලා ඉතින් තිබ්බා. ඉතින් අනිත් පුජ්‍යලයා අරගෙන ගිහිල්ලා මගේ අනිත් යාළුවා අරන් ගිහිල්ලා අනේ ඔළුවේ දෙහි ගාලා කකුලේ දෙහි ගාලා මේ කොළු පැටියා මේ වකාලයි කියලා තියාගත්තා. අද ඒ කොල්ලා ගමේ රස්තිය අදුකාරයේ ගංජකාරයේ කුඩුකාරයේ කියලා ඉන්නවා. අර පළවෙනි වතාවටම වැරද්දෙන් හරි අනුන්ගේ කියවනකට අහු වෙලා හරි හරම දෙයක් කරගුවාට උනාට පස්සේ එදා ඉඳලා අවදිමත් වුණා ඇතුළේ විඥානය. මොකද මේක නම් එච්චර හොඳ සනීපදයක් නෙමෙයි. මේකෙන් හම්බ වෙන ප්‍රතිඵලයට වඩා ප්‍රතිඵලයක් මට විඳින්න වෙයි කියන ජන විඥානය ඇතුලෙන් පැන නැග්ගා. පෙන්නගුණ සහයි කරන්නේ. දැන් සතෙකුට වුණත් ඒ වැරද්ද එතනම කරද්දි දවස් දෙකක් ගැහුවොත් අය එතන කරන්නේ. කැතගන්න එක වුණා. ඒ විඥානේ හැදෙනවා එතන. එතකොට හොඳ සඳහා යහපත සඳහා ඍදවන්න පුළුවන්. අපේ අම්මලාට තිබ්බ දූරදර්ශී ඥානය. මේ ගමේ ඉන්න අයට වඩා මම හිතන්නේ අපේ අම්මලා අධ්‍යක්ෂී වලින් ග්‍රාමීය අය මේ හරි පෝසත්. දවසක් පොඩි කාලේ කළු බල්ලෙක් මගේ පස්සෙන් එළවගෙන ආව ඇඟට පැනලා අපා කාලා. මම ඒ බල්ලට හොඳටම බය වුණා. ළඟට ආවට පස්සේ මොකද කරේ? හා හා පුතා බය වෙන්න එපා කියලා දැන් කිය. එහෙම කළේ නැහැ. ආපු ගමන් ගත්ත කෝට්ටක් ගහගෙන ගහගෙන ගියා මට. මම බැලුවා මොකද මේ ගහින් ඇටිච්ච මිනිස්සයට ගුණ යන්න වගේ මට කිව්වි කියලා. මේ ගහලා තියෙන්නේ මොකටද කියලා දන්නවද? අර බල්ලට බය වෙච්ච එක නැති වෙන්න ගැහුවා. එතකොට බල්ලා අමතක වුණා. නැත්තම් හැමදාම බල්ලට බීතිකාවක් ඇති වෙනවා අපේ මනස ඇතුලේ. එතකොට අර බල්ලට බය වෙච්ච සංකල්ප සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගියා. ඒක තමයි ඒ ක්‍රමවේදයක් මනෝවිද්‍යාව. නැත්තම් ඉතින් අපි කඩේට යන්නෙත් නැහැ, පාරට යන්නෙත් නැහැ, මේ තියෙන බල්ලන්ට බය වෙනවා එදා ඉඳලා. තේරුණානේ? මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත. ඒ වගේ අනිත් පැත්තට කරපු දේවලුත් තියෙනවා, වෙලා වෙනම දේවල්. දවසක් අපි ගහක් යට ඉඳලා නිකන් ඔට්ටු අල්ලලා දිව්වා. දුවනකොට ඒ ගහේ අයිතිකාරයා හිතුවේ මේ ඒගොල්ලන්ගේ මේ කජු බුහුලන් කඩලා තමයි මේ දිව්වේ කියලා. අපි අම්මට ඇවිල්ලා කිව්වා අන්න ගහේ කජු බුහුලන් ගඩන් ගියා. අම්මා අපි කිව්වා අපි කජු බුහුලන් ගැඩුවේ නෑ, අපි අත්තප මුත්තප ගහලා පාරේ දිව්වා විතරයි කියලා. නෑ ඉතින් දුවන්නේ සාමාන්‍යයෙන් හොරකමක් කළනේ කියලා මේ අදහස තියෙන්නේ. ඒකටත් අපි කුටි කෑ හොඳට. අපි ගියා අම්මා රිදෙන්නේ නැති වෙන්න ගහන්න, අපි කැඩුවේ නැන්නේ. අපි දූපේක කළේ. එහෙම හරියන්නේ ඒ මිනිස්සයාගේ හිතේ වේදනාවක් නැති වෙන්න ගහන්න වෙනවා මට. එනවා යන්න කියලා අඩ ගහගෙන ගිහින් ඒ මිනිහට පේන්නම ගැහුවා අපිට. ඉතින් මම අපි හිමින් ගහන්න කිව්වා, ඒත් ගැහුවා, හයියෙන් ගැහුවා. ඊට පස්සේ මොකද කරේ? දැන් කොල්බොනේතේකට නෙමෙයි ඇහුනේ. ඊට පස්සේ ගිහලා අර ඔක්කොම රජු පුළන්නේ කන්නද බා. කන්න තමයි මට. කොරේ දෙදේ මොකට ගැහුවද? දෙන්නම් බැටි කියලා පොඩි කන්න දැම්මා. ඕකට නේ ඔන්න වැඩියක්. මම ඊට පස්සේ මේ ළඟදී හම්බෙලා ගිහිල්ලා ඒ ආච්චි අම්මා හිටියා. දැන් බොහොම හොඳ හිතවත් නේ. මම කිව්වා එදා ඕගොල්ලෝ අපි නිකන් දුවලා ගිහිල්ලා මෙවගලා අල්ලලා මේ විදිහට ගැසෙව්වා. ඊට පස්සේ ගිහිල්ලා මම අතුත් එක්ක ඉදිත් එක්ක ඔක්කොම කන්න දැම්මා. ඉබට. තරහාගිය කියලා. ඇයි එහෙම දේවල් කරන්නේ? අසාමාන්‍ය හොඳ නෑ, අයුක්තිය හොඳ නෑ. අයුක්තිය කරන්න හොඳ නෑ. ඒව කරන්න බෑ කියන ආදර්ශය. ඒකත් හොඳ බුද්ධියක්. ඇයි නැත්තම් තමන් මනසින් වැටෙනවනේ. තමන්ගේ මනස ගොඩනගා ගන්න ඕන මොනම හරි විදියකට. ඈ? තමන්ගේ මනස ගොඩනගා ගන්න ඕන. තමන් වැටෙන්න හොඳ නෑ. ගුරුවරයෙක් පොඩි කාලේ මට ගැහුවා හොඳටම. ළමයිගේ පොතක් කුරුටු ගෑව කියලා මම කුරුටු ගාලා තිබ්බේ නෑ. නමුත් හේතු සාධකයේ තියෙන කුරුටු ගෑව කියන්නේ ඒකට හේතුව අපි ළමයි දෙන්නේ ක්‍රීඩා පිටේනේදී මේ ගහගත්ත මේ ක්‍රිකට් ගහලා අවුට් එකක් පිළිබඳව ප්‍රශ්නයකට පන්ති ඉස්සල්ලම ආවේ මම. ඉතින් එයා හිතුවා මේ අපි අවුට් එකට රණ්ඩු වෙච්ච නිසා මේ ආවිල්ල පොත කුරුටු ගෑව කියලා. එහෙ නැත්තම් ඔහුම කරපු උපායක් ඒක මට ගස්සන්න. එහෙම කරන අය ඉන්නවනේ ඔයාලා. ඉතින් මං ඇසි දැඩි ශරීරයක් තිබු මනුස්සය නිසා මට පන්තියේදීත් ගහලා ඔෆිස් එකකටත් අරන් ගිහිල්ලා ගැහුවා. ඒක අතකට 10 ගානේ ගැහුවා හොඳම වේවැල අරගෙන. ඒකට පහක් ගහනකොට කිව්වා මං අනිත් පහ අනිත් අතට ගහන්න කියලා. බෑ බෑ කිව්වා. එක දිගට 10ම ගහන්න ඕනේ කිව්වා එකම අතට. ගහනකම් හිටියා. දැන් ගැහුවා 20ම. 20ම ගහලා ඉවරුණාට පස්සේ මං කිව්වා සර්ඩෝන තව 10ක් ගහන්න. සර්ඩෝන ගහන්නනේ තව 10ක් ගහන්න. මම පොත කුරුටු ගෑවේ නෑ. ගහන්න ඕන නම් තව එකක් තව 10ක් ගහන්න. අර ගහන්න නම් ඕන තව 10ක් ගහන්න. මම පොත කුරුටු ගෑවේ නෑ කියලා. ඒ සර්ව මානසිකව වැටුණා. එයා තේරුම් ගත්තා මම කුරුටු ගෑවේ නෑ කියලා. එයා කලේ වරදක් කියලා. පන්තියට ආව මගේ මූණ බලන්නේ. අපේ පන්ති දෙන එක කට් කරලා වෙන කෙනෙක් හරි දාලා එයා වෙන පන්තියක ගන්නනවා. එයා තේරුණා එයා දැඩි වේගයක් යොදලා කළේ වරදක් කියලා. හොඳ දෙයක්. එතකොට අපේ මනසින් වෙන කෙනෙක් නම් වෙන්නේ මොකද? එයා එක විශාල කම්පණයකටපත් වෙනවා. එහෙම නැත්නම් පාසල ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ජීවිතේ නැති කරගන්න නොයෙකුත් දේවල් කරනවා. එහෙම නැත්නම් අර ගුරුවරයෙක්ගෙන් පල්ලි ගන්නවා. එහෙම දේවල් උත් කරනවා. නිසි උත්තරේ නිසි ආකාරයට ලබා දුන්නා. නනවන්න ඕන. ඉතින් මේ මේ මානසික නැගී සිටීමම තමයි අපි මේ සියල්ල ඉක්මවා යන මට්ටමටම නැගෙන්නේ, නැගී සිටින්නේ. සමහර අය බය වෙනවා අපිට මේ தත්වෙට යන්න බෑ, මේ தත්වෙට යන්න බෑ. මිනිසෙකු විසින් යම් தත්වයකට මේ ලෝකෙ ගොඩ නැගුණද ඒ தත්වෙට මාහටත් ගොඩ නැගිය හැකි කියන ධෛර්යය ඔබ තුල ඇති කරගන්නයි ඔය කිව්වේ. ඔබ ජයග්‍රහී පුජ්‍යලේ බවට පත් වෙනවා. කඳු නැගගෙන පල්ලම් බැහැගෙන ගිරි දුර්ග පසු කරගෙන කාන්තාර පහු කරගෙන මඩ වගුරු මහ සාගර පහු කරගෙන ඔබේ ජීවිතයේ අවසානයේ තියෙන්න ඕන තමන්ගේ ජීවිතෙන් තමන් පූර්ණත්වයකටපත් වෙලා ජීවත් වෙනවායි කියන වැකිය ඔබ තුලින් ඔබට ඇහෙන්න ඕන. එහෙම නැතුව මේ අනුන්ගේ බඩු ඇදපු නාට්‍යාමි කෙනෙක් කියලා හැඟීමක් ඇති වෙන්න හොඳ නෑ. දැන් සමහර අය ඉන්නනේ මං අරයටත් කළා මෙයාටත් කළා අද කවුරුත් නෑ කියලා අඬනවා. එහෙර අනුන්ගෙන් ඇයි බලාපොරොත්තු වෙන්නේ? ඔබ අනුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඔබ අනුන්ට සතුට ලබා දෙන්න, ඔබ අනුන්ගෙන් සේවය බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඔබ අනුන්ට සේවය ලබා දෙන්න, ඔබ අනුන්ගෙන් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න එපා. ඔබ අනුන්ට ආදරය ලබා දෙන කෙනෙක් වෙන්න. හිඟන්න බලාපොරොත්තු වෙන්නේ, පෝසත්තු ත්‍යාගවන්තයෝ වෙන්නේ. ලෝභ මිනිස්සු හදවතින් දිලින්දෝ කියන්නේ ඒකයි නේද? මං හිතන්නේ නේ මට අරයා මේව මේකුත් නැහැ. මම විතරම කල්පනා කරා මට මොකද්ද කරන්න පුළුවන් කියන එක විතරයි. මට කෙරෙන්නේ මොනවද කියලා මම බලන්නේ. ඒ නිසා මට එක වාසියක් ලැබිලා තියෙනවා. මොකද්ද? තෘප්තිමත් ජීවත් වෙන්න පුළුවන්, පූර්ණත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඈ නෝන වෙලාවට තේක හදලා දුන්නද නැන්ද කියලා නෙවෙයි මහත්තුරු බලන්න ඕන. මම අද ගිහිල්ලා එන ගමන් සීනි දෙකෝල අරන් ආවද කියලා. ඒකයි බලන්න. එතන තියෙනවා තමන්ට ලොකු පෝසත්කම. එතන තමයි පෝසත්කම තියෙන්නේ. බලාපොරොත්තු වෙන තැන නෙමෙයි. බලාපොරොත්තු වෙන ගොඩාක් අයට වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු තියාගෙන යම් යම් සේවාවල් කරන අයට මොකද වෙන්නේ? දුක් වෙන්නේ. බලාපොරොත්තු තියාගෙන සේවාවල් කරන්නත් එපා, බලාපොරොත්තු ඇති කරගන්නත් එපා. කලයුත්ත, කලයුතු වෙලාවට, කලයුතු මෙහෙවර, කල හැකි ආකාරයට, අන්දමට, පහසු අන්දමට කරන්න. එච්චරයි. සත්‍යවාදී වෙනවා කියන්නේ එච්චරයි. හොඳයි, මේ කරුණු කාරණා සියල්ලම ඔබගේ ජීවිතය මේ ලෝකෝත්තර විෂය ධාරාව කරා පැමිණීම සඳහා පිටුහල් කරගන්නට බලවේගයක්, ශක්තියක්, දිරියක් බවට පත් කර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.